නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්මා දිට්ඨිං පහං භික්ඛවේ ද්වයං වදාමි අත්ථ භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ භක්ඛාං අත්ථ භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගං ගාති සාදු සාදු සාදු අති ගෞරවණීය මහ සංඝරත්න අවසරයි සැලවත් වාසනාවන්ත පින්තුනි කැනඩාවේහි ඔටාවා ප්‍රදේශයේහි හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේහි සැනහවත් පින්තුන් අද දින සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට හමුකම් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ ශ්‍රවණය කරන ලැබෙන අවස්ථාව අපේ ජීවිතයේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ අවස්ථාව අපි ලබා ගත්තේ දවසක දෙකක උත්සාහයක ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නෙවෙයි. කල්ප ගානක් අපි මේ සඳහා එක්කම් කරලා තියෙනවා. කල්ප ගානක් මේ සඳහා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනාවෙහි ඉෂ්ට විභාගයේ තමයි අපි මේ අද භුක්ති විඳින්නේ. ඒ නිසා බොහොමවත් සතුටු වෙන්න. ඔබ ජීවිතයේහි පෙනෙන සහ උත්සාහයෙන් ලැබුණු බොහෝ දේවල් තියෙනවා. මේ මානසික ආත්ම භාවයේ ඔබ ලැබුණු අධ්‍යාපනයේ ජීවත් වෙන පරිසරයේ දෙමෝපියන් දරුවන් ඥාතීන් රැකිරක්ෂා මේ ආදී බොහෝ දියක් ඔබ ලැබලා තියෙන්නේ එකත්කින් සසරක රූපින් කමලානිසංස අනිත් අතින් මේ ආත්ම භාවයේ ඔබ දරපු උත්සාහයන් ඒ සියල්ලම අතුරින් පිනතනේ සද්ධර්මය ශ්‍රවණය කරන්න සුදුසු මානසිකත්වයක් සුදුසු වටපිටාවක් ඒ වගේම සුදුසු කාලයක් මේ අදිය සියල්ලම ලැබලා තිබීම අර තමන් ජීවිතේ ලැබකෝ සියලුම දේවල්ට වඩා වටිනාම දෙයක් කියලා ඔබ හිතන්න. ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙ විශ්වාස කරනවා නම් අපි ජීවිතේ ලැබෙන වටිනාම දේ තමයි මේ ලැබමින් ඉන්නේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන්න වෙනතනින් අපේ හිතේ තියෙන දුක් පීඩා අඩු වෙන්නට ඕන. හිතේ තියෙන කෙලෙස් අඩු වෙන්නට ඕන. ඒක තමයි ධර්ම ශ්‍රවණයෙන් අපි ලබන ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යයන් විමුක්තියට පත්වන කෙලෙස් නිවීමට පත්වන අවස්ථා පහක් පිළිබඳව අංගුත්තර නිකායේහි විමුක්තායතන සූත්‍රයේ බුදුහාමුදුර දක්වනවා. විමුක්තියට පත්වන නැත්තම් කෙලෙස් නිවීමට පත්වන අවස්ථා පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පිළිතුර අහලා තියෙනවද? විමුක්තායතන සූත්‍රයේ පින්නතනේ විමුක්තායතනේ කියන්නේ විමුක්තියට පත්වන දොරටු අවස්ථා පිළිබඳව. එන් එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තියට පත්වන අවස්ථාව. දෙවෙනි කාරණය තමයි ධර්ම දේශනා කිරීමත් විමුක්තියට පත්වන අවස්ථාව. ධර්ම සාකච්ඡාව ධර්ම සම්මන් ශ්‍රවණය මේ කරුණත් විමුක්තියට පත්වන අවස්ථාවක්. තමන් දන්න ධර්ම කරුණු මෙහි කිරීම සිහි කිරීමත් සාකච්ඡා කිරීමත් ඒ අවස්ථාවේදීත් අපේ හිතේ තියෙන කෙලෙස් දුර වෙනවා. ඊළඟට සඳහන් කරනවා ධර්ම සජ්ජහනය සිහියෙන් නුවණින් සිත එකඟව බුදුහාමර දේශනා කරපු ගැඹුරු ධර්ම කාරණා අර්ථය මෙනෙහි කරමින් සජ්ජහනය කිරීමත් විමුක්තියට පත්වන අවස්ථාවක්. පින්තුන් අහලා තියෙනවා ධම්මචක්ක සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ බෝධිඥාන සූත්‍ර මේ වගේ සූත්‍ර අපි සංජානනා කරනකොට මහා සතිපට්ඨාන සූත්‍ර තනිකරම පිනතුනි අපේ සිහිය නොවන දිනු වෙනවා, අපේ හිතේ තියෙන රාගාදී කෙලස් දුරු වෙනවා. ඊළඟ සඳහන් වෙනවා භාවනාව. සමථ දර්ශනා භාවනා කිරීමත් කෙලස් දුරු වෙන අවස්ථාවක් කියලා සඳහන් කරලා තියෙනවා. අවස්ථා කීයක්ද දැන් අපි මේ සාකච්ඡා කරේ? අවස්ථා පහක් ගැන විමුක්තියටපත් වෙන. එතකොට ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්මයේ සිහි කිරීම, නැත්නම් ධර්මයේ සාකච්ඡා කිරීම, ඊළඟට ධර්ම සජ්ජහනය, භාවනාව. අපි බොහෝ විට හිතන්නේ කෙලෙස් දුර වෙන්නේ, මාර්ගඵල ලබන්නේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ නේද? නමුත් වෙනතුනි ඔබ බෞද්ධ සාහිත්‍ය දෙස බුදුදහම දිහා හොඳ බැලුවොත් මේ සම්බුද්ධ ශාසනය මාර්ගඵල ලැබ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ කෙලෙස් දුරුකලේ ඇස් දෙක වහගෙන ඉඳිද්දිද? ඇස් දෙක අරගෙන ඉඳිද්දිද? ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ ඒක හොඳට සිහිය මැද තියාගන්නට ඕන. ඒ නිසා වෙනතුනි ඔබ ඊටාම සිහියෙන් නොවනින් අවධානයෙන් බුදුහාඳුරන්ගේ බුද්ධ වචනයම ඔබ ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන මොහොතේම කෙලෙස් දුර වෙන අවස්ථාවක්. අපි සාමාන්‍යයෙන් විමුක්තියට පත්වීම කියන්නේ සෝවාන ආදී මාර්ගඵල ලැබීම. නමුත් වෙනතන ඊට වඩා ගැඹුරින් පුරුල්වත්ින් කෙලෙස් නිවීම ගැන හිතන්නට ඕන. තමන්ගේ හිතටෙන රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව මේ ආදී අකුසල චේතනා තුළින් අපේ හිතේ තියෙන පැහැපත් බව, හිතේ තියෙන සංසිඳියාව නැති වෙනවා. නමුත් අපට යම්සි වෙලාවක හරියට ධර්මයේ තුල හිත පිහිටවාගෙන ඉන්න පුළුවන් නම් ඒ වෙලාවේ පින්නතුනේ අපි කෙලෙස් වලින් දුර වෙලා ඉන්නේ. අපි ලෝකෝ මානසික සුවයක් භුක්තින අවස්ථාවක්. එනිසා ඔබ උත්සාහ කරන්න ඕන මේ ධර්ම දේශනාව තුළදීම මේ ධර්ම ශ්‍රවණය නිමුක්තායතනයක් කරගන්න. තමන්ගේ හිතේ තියෙන ලෝභ දෝෂ මොහ අඩු කරගන්න මේ හොඳ අවස්ථාවක් කරගන්න ඕන. ඒ සඳහා ඊටම අවධානයෙන් සිහියෙන් ඔබ මේ ධර්ම දේශනාව තුළ ඉන්නට උත්සාහ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින් අපට දේශනා කළේ අපේ හිතේ තියෙන දුක් පීඩා නැති කරන මාර්ගය. දුක් පීඩා නැති වෙන නම් පින්නතුනේ සඳහා පින්නවන නැත්නම් ප්‍රඥාව, සම්මාදිටිය, දර්ශන සම්පත්තිය, ආලෝකය අපි ලබා ගන්නට ඕන. කරවල කාමරයක් තියෙනවා නම් ඒ කරවල කාමරයේ තියෙන කරවල ගතිය අපට අයින් කරන්න බෑ නිකන්. දැන් අපි කියමු දැන් මේ කාමරේම කරවලයි කියලා. කිසියම් කෙනෙක් ඇවිල්ලා ඉටි බෑග් ටිකක් කළු පාටි ඉටි බෑග් ටිකක් හරි ගෝණි ටිකක් හරි ඇවිල්ලා අරන් ඇවිල්ලා මම මේ කරවලට අයින් කරන්න කියලා හැදුවට පුළුවන් ද අයින් කරන්න? අයින් කරන්න බෑ. එහෙනම් අපි අයින් කරන්න මොකද කරන්න ඕන? මෙතන ආලෝකයක් දැල්වන්න ඕනේ. ආලෝකයෙන් දැල්වනකොට ආලෝකයේ සිද්ධාන්තය තමයි අඳුර දුරු වීම. එහෙනම් අපරක් වෙනතුනි අපි බොහෝ විට හදනව ලෝභය අඩු කරන්න, ද්වේෂය අඩු කරන්න, විදක සංධාන සූත්‍රයෙන් දැක්වෙන විවිධ ක්‍රම වලින් යම් කිසි මට්ටමක යටපත් කිරීම. නමුත් වෙනතුනි සැබෑ ලෙසම කෙලෙස් දුරු වීම වෙන්නේ සම්මා දිට්ඨිය නොනැති කරගත් ප්‍රමාණයට. අපේ ජීවිතවල දිනෙන් දින කෙලෙස් අඩු වෙනවාද, තමන් ධර්ම මාර්ගයේ ඉදිරියේ යනවාද කියලා තමන්ටම තමන් ගැන හොඳට විමසලා බලන්න පුළුවන්. බොහෝ විට අපි ජීවිතෙන් වාකල් ගත වෙනකොට අපි ආගමික ජීවිතයෙන් දැස හැරිලා බලනවා අපි සාර්ථකද කියලා. කොහොමද අපි ආගමික ජීවිතය සාර්ථකද කියලා බලන්නේ? අපේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථකද කියලා අපි සාමාන්‍යයෙන් කොහොමද බලන්නේ? අපි බලන්නේ සාමාන්‍යයෙන් පන්සලට හාමුදුරන් කොච්චර උදව් කරලා තියනවද, කොච්චර වාර ගණන් සීල රැන් තියනවද, නැත්නම් කොච්චර වාර ගණන් ධම්මදිව වන්දනාවෙ ගිහිල්ලා තියෙද, ශ්‍රී ලංකාවේ හිටියනම් කොයිතරම් වාර ගණන්ක් වට වන්දනාවෙ ගියාද, සිරිපාදේ ගියාද, කොච්චර අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩම්වල සාංගික දාන දුන්නද? මේව තමයි සාමාන්‍යයෙන් අපි ආගමික ජීවිතයේ සාර්ථකත්වය බලන සලකුණු. මේවත් කියලා අපි සලකන්න ඕන. එව කිරීම නිසා තමයි අපට හුඟක් යහපත සිද්ධ වෙන්නේ. නමුත් පැහැදිලි ලෙසම සමාගිය ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ කොහොමද? තමන්ගේ මානසික සුවය එන්නේ නැන් වැඩි වෙනට ඕන. තමන්ට මනසට එන පීඩා එන්නේ නැනම අඩු වෙන්නට ඕන. හිතට නැගෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල තමන් කල්පනා කරලා බලන්න තමයි මේ දුර ගමනක් න්යාවේ නේද? ශ්‍රී ලංකාවේ ඉඳලා ලෝක ගෝලේ භාගයක් විතර අනිත් පැත්තට මෙහාවනේ සතුට සැනසීම හොයාගෙනනේ බලන්න මේ ආපු ගමනේදී මේ තමන්ගේ ජීවිත කාලය තුළ ඇත්තටම තමන්ට සතුට අඩු වෙලාද වැඩි වෙලාද කියලා. එහෙම බලනකොට පේනවතනේ සැබෑලසම සතුට දිනුනාද කියලා තමන්ට දකින්න පුළුවන් ලක්ෂණය තමයි තමන්ගේ හිතේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු වෙන්නට ඕන. එහෙම අඩු වුණා නම් තමයි ඇත්තටම තමන් ආධ්‍යාත්මික ජීවිතේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතේත් අපි සාර්ථකයි කියලා කියන්නේ. අනිත් පැත්තෙන් පේනවතනේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න තමන්ගේ හිතේන්නම අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි තමන්ගේ සැබෑ සාර්ථකත්වය බලන ලක්ෂණ. නමුත් බොහෝ දෙනෙක් ලෝකේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ කොහොමද? සාර්ථකත්වය බලන්නේ තමන් දැන් කොච්චර නම් උපාධි තියනවද? කොච්චර නම් තමන් දැන් මාසික වැටුපක් ලබනවද? දරුවෝ කොයි තරම් ඉහළ විශ්වවිද්‍යාලවල යවලා උපාධි ලබලා තියේද? තමන්ගේ ගෙදර ඉඳන් මෝගේජ් එක හැම දැන් ගෙවල ඉවරද? දැන් මේවා තමයි අපි ජීවිතයේ සාර්ථකත්වය දැස බලන්නේ පින්නතුනි. ඒවත් අපි කරන්න ඕන. නමුත් වඩාත්ම ජීවිතයේ බුද්ධිමත් මිනිසෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ සතුට මත. ඒ සතුට දින වෙන නම් පින්නතුනි අපේ හිතේ තියෙන තෘෂ්ණාව, යමකට දැලීම තියෙන ආසාව, පරිමුතුවට විතරක් නෙවෙයි. ඇතැමිට අපි කීල තියෙන වතාසයි. මමමයි මේක කළේ, මමමයි ප්‍රධානී ආදී වශයෙන් තමන් ඉස්මතු වෙන කීල තියෙන වක් උත්සාහ කරනවා. ඒ වගේම තමන්ගේ සක්කාය දිට්ඨිය ඊටාම සියුම් විදිහට ක්‍රියාත්මක වෙනවා. වා කල්පනාන් ඉන්නවන. ඒ වගේම මාන්නය අනිත් සසඳ සසඳ නිතරම බලනවා තමන් තමයි ඉහෙරම කෙනා කියලා. මෙන්න මේ ලක්ෂණ පිනතුනි තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න කියන මෙන්න මේ තමන්ගේ ළඟ තියෙන දුර්වලතා එන්නේ අඩුවීම තමයි ආගමික ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. සැබෑ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ යන ගමනේදී පින්නතුනි හොඳට කල්පනා කරලා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා බුදුදහමට අනුව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කාරණා ඊටාම සරල කාරණේ පටන් ඉගෙන ටික අපි ගැඹුරට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා අපේ දැනුමේ ප්‍රමාණයට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි යන මේ ආධ්‍යාත්මික ගමනේදී ප්‍රතිඵල ගන්න නම් අපේ ළඟ ආරම්භයේ පටන්ම ඇතුළත් වෙන ඕන ලක්ෂණ මොනවාද කියලා. පරබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි න වංකජාතෝ කියලා. උන්වහන්සේ වෙත දහම් අහන්නට එන්න කියලා උන්වහන්සේ පිළිසර සඳහන් කරනවා. කොයි වගේ ලක්ෂණද අපේ ළඟ තියෙන්නට ඕන? අසටෝ තමන් කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. අමායාවි අනිත්‍යයි මුලා කරන නොමග යවන කෙනෙක් නොවන්නට ඕන. න වංකජාතෝ අවංක කෙනෙක් වෙන්නට ඕන. කපටි නොවන, මායාකාරී නොවන අවංක කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම විඤ්ඤෝ පුරිසෝ තමන්ගේ ළඟ කිසියම් විදියේ නොනක් තියනටත් ඕන ආරම්භයේදීම. මෙන්න මේ ලක්ෂණ තිබුණොත් තමයි පින්නතුනි අපට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම් තියෙන්නේ. නැත්නම් ධර්මයේ දැනුමක් විදියට තියෙන කර ගන්න පුළුවන්. නමුත් අවුරුදු 100ක් මනහවල් තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්නේ නැහැ. තමන් අහවල් සූත්‍ර දන්නවා, අහවල් කාරණා පාඩම් කියලා පිළිසක් ඉදිරියේ හොඳට විචිත්‍රව කියන්න පුළුවන්. හැබැයි තමන්ගේ දුක අඩු වෙලා නැහැ තමන්ගේ. එනිසා තමන්ගේ දුක අඩු වෙන මේ ගමන් මාගේදී හොඳට කල්පනා කරලා බලන්න තමන් යමක් කරනකොට අවංකව කල්පනා කරලා බලන්න මම මේක කොමකටද කරන්නේ කියලා. දානයක් දෙනකොට, සිල් ගන්නකොට, භාවනා කරනකොට මේ කොමන දයක් කරනකොට උනත් තමන්ම තමන්ගෙන බලන්න තමන් මේක කරන්නේ මොකටද කියලා. එතකොට තමන්ට තේරෙනවා තමන් ඇත්තම සාර්ථකද කියලා. තමන් මේ වැඩේ කරන්නේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන වැඩි කරගන්නද, අඩු කරගන්නද කියලා හොඳට තමන් ගැනම මදක් බලන්න. සාමාන්‍ය දෙයක් නෙවෙයි පින්නතුනේ ඇඳමක් අඳිනකොටත් බලන්න. කොණ්ඩේ පීරනකොටත් බලන්න. වාහනයක් ගන්නකොටත් බලන්න, ගෙයක් හදනකොටත් බලන්න. එහෙම බලන්න බලන්න පිනතින් තමයි ඇත්තටම තේරෙනවා තමන් නිවැරදි මගේ දින්නේ නැද්ද කියලා. ඒ නිසා හැම තැනදීම ඉතාම සියුම් විදියට තමන්ට තමන් කෙලෙසිස් මතුවෙනවා. අපි නුවණින් හිතුවට වඩා දුර ගමනක් යන්නට පුළුවන්. මේ ගමනේ ඉන්න තරම් ප්‍රමාණිත පිනතින් අපේ ජීවිතේ වාහකරිත සාර්ථක වෙනවා. හිතන්නේ බා ආධ්‍යාත්මික ජීවිතයේ මාර්ගඵල ලැබීම විතරක් කියලා. තමන්ගේ ලෞකික ජීවිතයේ තමන් බලාපොරොත්තු වන යහපත් කටයුතු හුඟා සාර්ථක වෙනවා මේ ධම්මගේ ඉන්ද්‍රිය ආනිසංස විදියට. දැන් ස්වාමීන් වහන්සේ විදියට අපිත් ඒක හොඳට දන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් එකක් කතා කරනකොට අපට පේනවා කුඩා කාලේ පටන්ම මේ ස්වාමීන් වහන්සේලා මහාන වෙලා උදේ ඉඳන් පන්සල අතුපතු ගානවා, ගුරු හාමුදුරන්ට වඳිනවා, පරමල් අයින් කරනවා, ඉතින් මිනිසුන්ට පිහිට වෙනවා. මේව කරන්න කරන්න පිළිතුරේ ස්වාමීන් වහන්සේලගේ අධ්‍යාපනය දිනු වෙනවා. අනිත් හැම කරුණක්ම සාර්ථක වෙනවා. දැන් ඔබේ ගෙදර දූ දරුවන් ඇතැම් විට ගෙදර වැඩ බල එහෙම කරන්නේ නැහැ නේ ඉතරනේ. දරුවන්ට වාන් නිදහස නැදීලා තියෙන දරුවෝ පාඩම් කරනවා කියලා විශ්වවිද්‍යාලය යන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ කියලා නේ. පින්නතනි ඔබ ඉගෙන ගන්න යම මේ ස්වාමීන් වහන්සේලා වෙනස් විෂය දරාලෙන් හරි ඉගෙන ගන්නවා. ඒ ඔක්කොම කරන්නේ උදේ අවදි වෙලා බුදුන් ඇඳලා ඒ කටයුතුත් එක්ක අතුපතු ගානකින් නම් සියල්ලක්ම කරමින් තමයි මේ ස්වාමීන් වහන්සේලා කරන්නේ. ඉතින් ඒ දේවල්ට වෙනත් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකදී අපිට මේක හොඳටම පැහැදිලිව පේනවා. ගිහි අය ලියන විභාග සාමාන්‍ය පෙළ උසස් පෙළ ස්වාමීන් වහන්සේලා කියනවා. බොහෝ විට කලා විෂය ධාරාවලින් ලංකාවේ ඉහළම පාසලේ හැමදෙකම කෙනෙක්. විශ්වවිද්‍යාලවල කලා පීඨවල බෙස්ට් ඔෆ් වෙන යැයි බොහෝ විට හැමදෙකම කෙනෙක්. අර සියලුම වැඩක් කරන ගමන් මේවත් කරනකොට පිළිතුරේක ලොකු ආශිර්වාදයක් වෙනවා. එනිසා හිතන්න එපා ඔබ මේ ධම්මගේ හැසිරෙනකොට ඔබේ දිනදා කටයුතු පාඩු වෙයි, ඒවට බාධාවක් වෙයි කියලා හිතන්න එපා. ඒව දැනටත් ඔබට ආශිර්වාදය ලැබෙනවා. ඔබේ දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබේ අම තාත්ත ජීවත් වෙනවා නම් ඒකට දිගාස්ත්‍රි ලබන්නේ හේතුවක් වෙනවා. ඒ දෙමව්පියන් ඥාතින් මේ කියලා නම් එයා පරලෝ ඉඳගෙන ඔබ දිහා බලලා පින් අනුමෝදන් වෙනවා. ඔබ කරන යහපත් දේවල් අනුව ඒ විතරක් නෙවෙයි, ඔබ කරන රැකී රක්ෂා හොඳ යහළු මිත්‍රාදීන් මුණ ගැහිලා ඉහළ රැකී අවස්ථාවට යන්නටත් ඔබ මේ ධර්මයේ රකින දේ ඔබට ආශිර්වාදයක් වෙනවා. එනිසා පින්වතුනි අපි මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට ජීවිතේ හැම පැත්තකම අපට ආශිර්වාද ලැබෙනවා. ඒ සඳහා අපි නියම විදිහට ක්‍රියාත්මක වන නම් අර අවංක බව කියන ලක්ෂණය අපේ ජීවිත තුළ තියෙනට ඕන. මේ කරුණ තේරුම් අරගෙන ටිකෙන් ටික අපි ඉදිරියට යනකොට අපේ ජීවිතවල අපි සඳහන් කළා මුලදීම මානසික දුක් පීඩා අඩු වෙන නම් කෙලෙස් අඩු වෙනට ඕන. කෙලෙස් අඩු වෙනට නම් සම්මා දිට්ඨිය වැඩි වෙන්නට ඕන, නෝන දිනු වෙන්නට ඕන. ඒ නෝන දිනු ප්‍රමාණයට අපේ හිතේ කෙලෙස් අඩු වෙලා මානසික සුවය දිනු වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භයේ පටන් අවසානය දක්වාමත් නිවන් දැකට පස්සේ පිරිනිවන් පාන අවස්ථාව දක්වාත් වැදගත් වෙන කාරණා හතරක් ගැන බුදුදහමේ දැක්වෙනවා. ඒවට කියනවා ප්‍රඥාව දියුණු කරන කාරණා කියලා. ඒ මොනවද? ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ කරුණු හතර පින්නතර ත්‍රිපිටකයේ බොහෝ තැන්වල ඉතාම අවධානයෙන් අවධාරණයෙන් සඳහන් කරනවා. මොනවාද කරුණු හතර? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. අපේ ජීවිතයේ මුලින් ඉඳන් අගට යනකම් මේ හතර උත්තරීම ලෙස අපි පවත්වා ගන්නට ඕන. අපේ සැබෑ සාර්ථකත්වය මානසික දියුණුව ලබා ගන්න නම් ඒ විතරක් නෙවෙයි, මේගිය සූත්‍රයන් ස්ථානවල දැක්වෙනවා දස කතාවන් නිතර යෙදෙනට කියලා. අල්පේච්ඡතාවය පිළිබඳව කතා, සතුට පිළිබඳව කතා, විවේකයේ පිළිබඳව කතා, වීරිය පිළිබඳව කතා, අනිත් පැත්තේ එකට නොගැටීම පිළිබඳව කතා, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන මෙන්න මේ ආදී දස කතාවන් හි නිතරය දැනදී කියලා. දැන් අපි ඇතැම්මිට පන්සලට ආවත් බණහනකොට හොඳට විහිදව හොඳට අවධානයෙන් බණහනවා, හොඳ කරුණ කතා කරනවා. හැබැයි ඇතැම්මිට අපි ආහාර පාන අනුභව කරන්නේ කියම පන්සලේදී අර ඇතැම්මිට ඔක්කොම අපට අමතක වෙනවානේ. නමුත් වෙන දින අඩුම ගානේ පන්සලේ ජීවිතය තුළවත් මෙන්න මේ ලක්ෂණ අපි ළඟ තියෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තමන් උදේ අවදිවෙච්ච මොහොතේ පටන්ම රාත්‍රියේ නිින්දේ යනකම්ම මේ කරුණොත් එක තමන් හිටියොත් තමයි සැබෑසම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය තමන්ට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ මූලික කරුණු ටිකක් අපි මේ සනාහ කරේ. පිනතනිය අදාප ධර්ම දේශනාවෙහි මූලික කරුණ හැටියට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨිය ගැන. බුදුහාඳුර සම්බුද්දත්වයට පත් වෙලා දේශනා කර මුල්ම දේශනාවෙන් සඳහන් කරනවා උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව. උන්වහන්සේගේ ධර්ම ඇස පහළ වීම පිළිබඳව. චක්කමුදපාදී, ඥානමුදපාදී, පඤ්ඤාමුදපාදී, විද්‍යාමුදපාදී, ආලෝකමුදපාදී කියලා උන්වහන්සේගේ ධර්ම ඥානය ලෝකාවබෝධය අපට විස්තර කරනවා. එතැන් පටන් වසර 45ක් තිස්සේ බුදුහාමුදුර දේශනා කරපු සෑම දහම් පදයකින්ම අපට දේශනා කළේ අපේ නොවන බුද්ධිය දියුණු කරගන්න ක්‍රමය. ඒ බුද්ධිය දියුණු වෙච්ච ප්‍රමාණයට පිනතනි අපේ හිතේ කෙලෙස් දුරු වෙලා, මානසික පීඩා දුරු වෙලා, තමන්ගේ උපරිම ලෙස මානසික සතුට වැඩි වෙනවා. අන්න ඒ සතුට දියුණු වෙන මාවතෙහි පිනතනි තමන්ට තමන් ගැන බලා ගන්න පුළුවන් තවත් ලක්ෂණ දෙකක් තියෙනවා. තමන් අර ප්‍රඥාව දිනු කරන කාරණා හතර තුළ ඉන්නකොට තමන් ඇත්තටම තමන් ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියට යනවාද කියලා විටින් විට තමන්ට තමන් ගැන බලා ගන්න පුළුවන්. මොනවද බලා ගන්න තියෙන ලක්ෂණ? ඒ තමයි එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙන්නට ඕන. මෙන්න මේ මෛත්‍රිය සහ ප්‍රඥාව කියන කරුණු දෙක මතයි පිනොතනි. මුළු සම්බුද්ධ ශාස්ත්‍ර නැමැති මහා ප්‍රාකාරය තියෙන්නේ මෙන්න මේ ස්තම්භ දෙක, කුළුණු දෙක මත, පිලස් දෙක මත. අපේ දිනෙන් දින සැබෑසම ආධ්‍යාත්මික ජීවිතෙන් විතරක් නෙවෙයි ඇත්තටම අපි මානසික සුවයක් හරහා යෑමද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන්. දැන් අපි හිතේ සතුට දිනු කරන්නේ ඔක්කොම කරන්නේ නෙමෙයි. ඔබ ඉගෙන ගන්න කියන ධම්මහන්සේලා හරියම්බ කිරීම මේ හැමදේම කරන්නේ ජීවිතයේ සතුට දිනු කරගන්න. ඇත්තටම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවාද කියලා තමන් ගැන තමන්ට බලා ගන්න පුළුවන්. කොහොමද බලන්නේ? එක පැත්තකින් තමන්ගේ මෛත්‍රිය දිනු වෙනට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනට ඕන. ඒ වගේම මේ දෙකම පිළිහිදලා තියෙන මේ කුරුණු දෙක තියෙන අතිවාරම තමයි සතිමත් බව. සිහිය. එනිසා සිහිය නැමැති මහා ශක්තිමත් භූමිය මත ගොඩනැගලා තියෙන මෛත්‍රිය සහ ප්‍රඥාව නැමැති මහා ස්තම්භ දෙක මත තමයි 84,000 ධර්ම ස්කන්ධය නැමැති මේ නිවෙන සැනසෙන ගමන් මඟ විස්තර කළ තියෙන්නේ. අප දිනෙන් දින ඉදිරියට යනවත් එක්කම මෙන්න මේ ලක්ෂණ අපේ ජීවිත තුළ ප්‍රකට වෙන්නට ඕන. ඒක පැත්තකින් මෛත්‍රිය දින වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අපි මෛත්‍රිය ගැන හුඟක් අහලා තියෙනවනේ. මෛත්‍රිය ගැන කියනකොටම කියන්නේ ඉතින් අයියෝ අපි කොච්චර අහලා තියෙද ඔබනේ. කොච්චර දන්නවනේ හැම බණකටම කියන්නේ ඕක නේද කියලා හැම වෙලාවෙම. නමුත් වෙනස් වෙන අවංකව කල්පනා කරලා බලන්න ඔබ මෛත්‍රී භාවනාව දවසට විනාඩි 5ක් ගානේ හරි අඩුම ගානේ මාසයක් හරි කරලා තියෙද කියලා බලන්න. යන්තං සන්තං පදං අභිසමිච්ඡ කියලා මෙත් සූත්‍රෙහි නැත්නම් කරණීය මෙත් සූත්‍රෙන් දැක්වෙනවා. කිසියම් මානසික සෝයක් සාන්ත පදයක් කරා යම් කෙනෙක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නයිතින් ගැයුතු ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? මෛත්‍රිය වඩන්න ඕන. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියන. ඒක මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි. මෙත්තා සාගත කාය කර්ම, මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. මෙත්තා සාගත වාචික කර්මය, වචනෙන් කතා කරනකොටත් මෛත්‍රිය සාගතවම කතා කරන්න ඕන. පින්නතුනි මේක දිනු වෙන්නට ඕන දිනෙන් දින. ඔබ මෛත්‍රී භාවනාව ආරම්භ කළ නැත්නම් ඔබ මොනවා කළත් ඒ කියන්නේ ඔබ ජීවිතයේ සතුට විඳින පැත්ත තාම ආරම්භ කළ නැහැ. ඔබ සතුට හොයන කෙනෙක්. නමුත් සතුට විඳින කෙනෙක් නෙමෙයි. අපි මුළු ජීවිත කාලයම කරන්නේ සතුට හොයනගනි. සතුට හොයනවාද සතුට විඳිනවාද කියලා බලන ලක්ෂණය මොකද්ද? කෙනෙකුට හිතෙනවා නම් සමන්ත සතුට තියෙන්නේ දැන් මේ කරන වැඩේ කළා ඉවරුනාට පස්සේ කියලා. එහෙනම් දැන් පන්සලට ආවට පස්සේ තේ නාමේ පණිවිඩවල ගෙදර ගියොත් තමයි සැනසීම කියලා. ගෙදර ගියාට පස්සේ හිතේ ඇතැම් විට ගෙදර වැඩේ කළා නින්දට ගියාට පස්සේ සැනසීම කියලා. නිදේ ගන්නකොට ඉඳන් උදේ පාන්දරේ මවදී වුණත් වැඩට යන තමයි සතුට කියලා. අවදිලා ඊට පස්සේ හිතේ ඉක්මනට වැඩේ ගියොත් තමයි සතුට කියලා. ඊට පස්සේ හිතේ ඉක්මනට ආයේ ගෙදර ආවට පස්සේ සතුට තියෙනවා කියලා. පින්නතුනි මේ සතුට හොයන කෙනාගේ ලක්ෂණය. මෙයා සතුට වෙන්නේ නැහැ. සතුට විඳින කෙනාගේ ලක්ෂණය තමයි මේ වර්තමාන මොහොත තුළ තමයි යගේ සතුට තියෙන්නේ. තමන් දැන් කරන වැඩේ කළා ඉවරවට පස්සේ නෙමෙයි. තමන් ඒ වැඩේ කරද්දී තමයි ඔබේ ජීවිතයේ සතුට තියෙන්නේ. දැන් දරුවේ හදන උරුමත් බලන්න ඔබ. හැබැයි මෙතන දරුවෝ බිහි වෙනකම් බලනවා. දැන් මෙතන කොයි රෝහලේදීද දරුවෝ ලබාගන්නේ කියලා. ඊට පස්සේ දරුවෝ දාන ඉස්කෝලේ ගැන හිතනවා. ඊට පස්සේ දරුවෝ සමත්න විභාගය ගැන හිතනවා. ඊට පස්සේ දරුවෝ යවන විශ්වවිද්‍යාලය ගැන හිතනවා. ඊට පස්සේ රැකියාව ගැන හිතනවා. ඊට පස්සේ දරුවෝගේ විවාහ උත්සවය ගැන හිතනවා. මේ ටික ඔක්කොම කල් ඉවරලා බලනකොට මොකද? දරුවෝ ගෙදරවත් නැහැ. දරුවෝ වෙන කෙනෙකුට අයිති වෙනවා. ඒ නිසා පින්නතුනි සතුට වෙන්නේ නම් දරුවා කොඩා කාලේ දරුවන්ගේ දරසුර තම බලන සතුට වෙන්න. දරුවා පාසල යන කාලේ ඒ මට්ටමින් සතුට වෙන්න. හැම මොහොතෙම ඒ ඉන්න ප්‍රමාණයෙන් සතුට වෙන්න. මෙහෙම සතුට වෙන්න බැරි වුණාම තමයි අපි එකපාරක් හිතනවා මේ ටික වැඩ ටික කරලා ඉවරනාට පස්සේ දරුවෝ කියලා අනාගතය ගැන හිතෙන්න සතුට වෙනවා. දරුවෝ ගෙවන් කළ දුන්නට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඇල්බම් ටික ඔක්කොම ගන්න වෙලෙට අරගෙන කියනවා අන්න දරුවෝ කුඩා කාලේ ඉස්කෝලේ යන කාලේ කොච්චර ලස්සනද බඩ ගන්න කාලේ කොච්චර ලස්සනද කියතියි අර අතීතයේ පින්තූර ටික බලලා ඊට පස්සේ ඉන්න සතුට වෙනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ දෙපැත්තට තමයි යන්නේ. ඉතින් පින්තුනි එහෙම නොවන නම් අපි ඇත්තටම දහම දැනගත්තු කමරට තමයි අපි ඇත්තටම ජීවිතේ සතුට විඳින්නේ. අඩුගානේ අපේ ගෙදර තියෙන ලස්සන බලන්නේ අපේ ගෙදර වත්තේ තියෙන මල්ගස්සල garden එකේ ලස්සන දකින්න පිළිතුරේ ඇත්තටම ධර්මය අපි දැනගත්තොත් ඒ නිසා මේ දහමගේ පළවෙනි පියවර තමයි මෛත්‍රිය තමන්ගේ දිර වෙන්නට ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායන බික්කයන් මග්ගෝ කියලා ආරම්භ කරන සතිපට්ඨාන සූත්‍රයයි. දුක නිදහස් වීමේ ඒකායන මාර්ග විදියට දේශනා කරන මේ සූත්‍රයෙන් බුදුහාමුදුර සඳහන් කරනවා ආරම්භයේදීම තියෙන ලක්ෂණ දෙකක්. විනය්‍ය ලෝකේ අවිඥා දෝමනසං. ලෝකෙට තියෙන දැඩි ආසාව අඩු කරගන්නට ඕන. දැඩි ලෝභය. දෝමනසං. දෝමනස හිතේ ගැටුම, අමනාපයේ තරහ තියෙන එක අඩු කරගන්නට ඕන. සම්මෙන්න මේ ලක්ෂණ දෙක අපේ අතකින් තියෙන්නට ඕන. මොකද්ද? එක පැත්තකින් ලෝභය අඩු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් ද්වේෂය අඩු වෙන්නට ඕන. ඒදී ප්‍රධාන දෙයක් තමයි පින්නතුනි ලෝ ද්වේෂය අඩු වෙන්නට ඕන. අපිට බොහෝ විට වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී හිතන්වා කලබලයටපත් වෙනවා. ඇයි ඒකට හේතුව? ඒක නැගෙන අපි මෛත්‍රී සාගත නොබැලීම නිසා. දැන් අපි කියව මෙතන අපි ඉන්නකොට එකපාර කෙනෙක්ගේ ෆෝන් එක රින්ග් කරනවා කියලා කියමු. ඊය ගාම වික්මන කලබල වෙනවා. අපි හිතේ ලෝක ගැටුම එතැන්මිට අපිට අපි හිතින් බලිනවා. එතැන්මිට බලනවා ඉස්සෙල්ලා බලන ෆෝන් එක දිහා, ඊට පස්සේ ෆෝන් එකයි ඉති බෑග් එක දිහා බලනවා, ෆෝන් එකේ අයිති කාඩේ දිහා, ඊට පස්සේ ඉන්සරේ බලනවා. හිතේ ලොකු ගැටමක් මේ ඇති වුණේ. පිළිතුරු ෆෝන් එකක් රින්ස් යනකොට ඒක නම් කවදාවත් හිතලා කරන්නේ නැහැ නේදනේ. යාම වා කලබලටපත් වෙනවා, හිතන් වාදුකටපත් වෙනවා. දැන් අපි තියා දිහා බැලුවොත් මොකද වෙන්නේ? අර ගහින් වැටුන කෙනාට කොනා යනවා වගේ. තවත් යන පීඩනයක් ඒක. එනිසා යෙවෙන කැමලෙදි පින්නතුනි ඒ දැස නොබලා තිනක තමන් දැස් වෙන්නට ඕන. නොදැක්ක වගේ තමන් අවදානේ තමන්ගේ අරමුණ කරාම තියාගෙන ඉන්නක තමන් දැස් වෙන්නට ඕන. මෛත්‍රී සාගත කෙනා එහෙමයි. අනිත් කෙනාට හිතට පීඩාවක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම බලන්න පිළිතුරේ අපි පාරට යනකොට විශේෂයෙන් මේ වගේ රටවල පාරවල යනකොට නිතර රෙඩ් ලයිට්ස් පත් වෙනවනේ. විශේෂයෙන් හයිවේ වල යනකොට අපිට දැක ගන්න පුළුවන්. දැන් රතු පාට ලයිට් එකක් පාරේ පත් වෙනකොටම අපිට මොකද හිතෙන්නේ? අපිට ඉන්න පොඩ්ඩක් හරි ඉස්සෙල්ලා වළං හොඳයි කියලා නේ. නැත්තම් ඉතින් තා පොඩ්ඩක් හරි පාගල යන තමයි හිතෙන්නේ. එතෙමෙට කහපාට ලයිට් එක පත් වෙනකොටම අපිට හිතට කම්පනයක් ඉක්මනට මේක අන්තිරුණා හොඳයි කියලා. නමුත් වෙනතුනේ සුළු මොහොතේ හරිය අපට හරියට මෛත්‍රිය තිබ්බනම් අපි කොහොමද හිතන්නේ? අපි හිතන්නේ අනිත් පැත්තේ ලේන් එකේ ඉන්නේ, අනිත් පැත්තේ පාරේ ඉන්නේ මගේම පුතා, මගේම දුව අනිත් පැත්තේ හුඟ වෙලාවක් බලාගෙන හිටියා කියලා ඔබ දැක්කොත් හිතුවොත් එතෙමෙට ඔබ රතු පාට ලයිට් එක පත් වෙනකොට වඩා සතුටු වෙනවා කොළපාට. කොළපාට ලයිට් එක පත් වුණාට වඩා සතුටු වෙනවා රතු පාට ලයිට් එක පත් වීම ගැන. ඇයි? තමන්ගේම දරුවා යහපැත් තියෙන කියලා තමන් බලනවා. පින්නතුනේ මෛත්‍රිය දිනු කරනකොට මෙන්න ලක්ෂණය. මාතා යතහන් යම් පුත්තං ආයුසායක පුත්තමනුරක්කි. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාද සනිට් අය දෙස බලන විදියෙන් අනිත් කෙනා කෙනේ බලන්න හුරු වෙනවා. මෙන්න මේක තමයි මෛත්‍රී ලක්ෂණය. මෛත්‍රිය දිනු කරන කෙනා පින්නතුනේ මෛත්‍රිය විතරක් නවතින්නේ නැහැ. ඒ මෛත්‍රිය තියෙන කෙනා අනිත් කෙනාට කරුණාව දක්වනවා. අනිත් කෙනෙක්ගේ දුකේ දේ පිළිහෙට වෙනවා. මෙන්න මේකත් මෛත්‍රී ලක්ෂණය. ඊළඟට මුලිකා ගුණය. අනිත් කෙනෙක් දින වෙනකොට හුඟක් සතුට වෙනවා. අනිත් කෙනාගේ දිනුම තමන්ගේ දිනුම වගේ සලකනවා. දැන් අපි මේ මුලිකාවර කියවනවා. ඉතින් මුලිත කියන නම විතරක් නෙවෙයි උන්වහන්සේ ළඟත් ඒ ගුණය තියෙනවා. අනිත් අය දින වෙනකොට උන්වහන්සේගේම දරුවෝ වගේ, උන්වහන්සේගේම සහෝදරයෝ වගේ කියලා මාසේතන. ඒක තමයි මුලිතාවුනේ ලක්ෂණය. ඒ වගේම උපේක්ෂාව, මැදහත් බව, දුක සැප දෙකම සමබර සිතක් ඇති කරගන්න උත්සාහ කරනවා ජීවිතය අර්ථකථනය තේරුම් අරගෙන. පින්වතුනි මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. මෙත්තා, කරුණා, මුලිතා, උපේක්ෂා. මිනිස්ලොව මිනිස් සිරුරක් දරාගෙන ඔබ බ්‍රහ්මයේ වගේ සතරෙන් ඉන්න කැමති නම් මෙන්න වඩන්න ඕන මාවත. මේක ඇති වෙන්නේ පින්නතුනි කල්‍යාණ මිත්‍රාස්යෙන් ධර්ම ශ්‍රවණය කරනකොට තමන් අවංකවම තමන් දුකේ නිදහසේ මේ මාවත ගන්න තමන් ඉන්නේ. මෙන්න මේ ලක්ෂණය තමන් තුළ තියෙනට ඕන. ඒ නිසා මේ තාම සරල කරුණු ටිකක් මේ සඳහන් කළේ. අනිත් පැත්තෙන් පින්නතුනි තමන්ගේ ප්‍රඥාව දියුණු වෙන්නට ඕන. නෝන දියුණු වෙන්නට ඕන. ජීවිතය ගැන බලන විදිය තමන්ගේ දියුණුවක් ඇති වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාචාර්යචක සූත්‍රයේදී සම්මාදිට්ඨියන් පහන් බෙක්ක වේදෝයම් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය දෙවදෑරම් කොට දේශනා කරනවා. අත්තිබෙක්කේ සම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිත සැප විපාක ගෙන දෙන උපරි සම්පත් ගැන දෙන සම්මාදිටියක් තියෙනවා. මේක තමයි කියන්නේ අපි කාමසගත සම්මාදිටිය කියලා. ලෞකික සම්මාදිටිය කියලා කියනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපේ ජීවිතයේ පළවෙනිම ලැබෙන අවබෝධය. මනහන කොට. මොකක්ද අවබෝධය? තමන්ගේ හිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන දේවල් අර මානසික ස්වභාවය අනුව තමයි සැප විපාක ගෙන දෙනවා කියන කාරණය. කිසියම් කෙනෙක් හිත අපිරිසිදුව ලෝභ ද්වේෂ මෝහ සහිත යමක් කරවතින්, කයින්, වචනින්, හිතින් එතනකට අර සනහන් කරනවා චක්ඛන්ව වහතෝ පදන් කියපු විදියට ගුණා පිටපස්සෙන ප්‍රියසක වගේ මහා බරක් දීගෙන තමයි සසරේදී දුක් විපාක ලැබෙනවා. ඒ වගේම කර්මෙන් ලැබෙන ඊළඟ අවබෝධය තමයි තමන්ගේ හිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් යමක් කරනකොට තමන්ට යහනිසංස විදියට ඡායාව අනපායනය කියපු විදියට තමන්ත් නොහැර තමන්ගේ පිටපස්සෙන සෙවණැල්ල වගේ තමන් කරන හොඳ දේවල් ආනිසංස තමන්ට මේ ජීවිතේ පුරා සසර ජීවිතයේදී තමන්ට ලැබෙනවා. වෙන පිළිතුරුනි අපට ධර්ම අවබෝධයෙන් ලැබෙන පළවෙනි අවබෝධය. මොකද අවබෝධය? ඒ තමයි කම්මස්සගත සම්මාදිටිය කර්මයෙන් පිළිමද අවබෝධය ලැබෙනවා. මේ අවබෝධය ලැබීච්ච තරමට අපි මොකද කරන්නේ? මේ අවබෝධය ලැබීච්ච තරමට අපි කරන්නේ සම්පපාපසකරණ කියන විදිහට අපි හැකිතාක් දුරට අකුසලෙන් දුර වෙනවා. හිත අපිරිසිදු වෙන දේවල් න්යායි වෙනවා. ඇයි එහෙමයි වෙන්නේ? අනිත් අයට බය නිසාද? නීති රීති නිසාද? නෑ පින්නතුනි. ඒක නැත්තම් බය දුක් වෙනින්න. හිත අපිරිසිදු යමක් කළොතින් තමන් තමයි දුක් වෙනවෙන්නේ. තමන් කොච්චර ලස්සන ඇඳුමක් ඇඳලා හිටියත්, කොයිතරම් ලස්සන ගෙදරක හිටියත්, කොයිතරම් වටිනා සුභෝභෝගී වාහනයක ඔබ එහෙමයි ගියත් ඔබේ හිත අපිරිසිදු නම් අර කිසිම දෙයක ලස්සන ඔබට දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඒ නිසා තමන් නිතරම කුසල සුඛ සම්බදයන් කියපු විදිහට නිතර පරිත්‍යාගශීලී යුත්තේ මෛත්‍රිය, කරුණා, මුදිතාදී මේ ගුණධර්ම සමග තමන් නිතරම ජීවත් වෙනවා. ඒක තමයි කර්මයෙන් ලැබෙන පළවෙනි අවබෝධය. මේ අවබෝධය ලැබෙච්ච ප්‍රමාණයේ තැනැත්තා දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. යම් නිතරම වෙනත් කෙනෙක් පිළිබඳ යම පරිත්‍යාග කරන අදහසින් ඉන්නේ. නිතරම කෙනෙකුට දෙයක් දෙන්න බලාගෙන දෙයක් සෝදාගෙන ඉන්නේ. මේ තැනැත්තා පිළිතුරු කොයිතරම් දුරට කර්ම විශ්වාස කරනද කිව්වොත්, ඒ තැනැත්තා කෑම කාලා භාජනය හොදනකොට ඒ භාජනය හොදන වතුර ටිකක් සත්‍යකට ආහාරයක් වේවා කියන පැතුමෙන් තමයි ඒකත් කරන්නේ. ඒ තරම් ඉතාම සියුම් දේ ඉඳලා මේ තැනැත්තා ටිකෙන් ටික දාණයෙන් පටන් අරන් තමන් ගෙදර ඉන්න සුරතන් සතුන්ට, ගෙදර ඉන්න දරුවන්ට, අමතාකට මෙහෙම දාන් දීලා ඉහළම දානය වෙන සාංගික දානය කරා යන මේ ගමන් මගේ තමන්ට පුළුවන් මට්ටමේ ටිකෙන් ටික තමන් කැපවීම කරනවා. දානය එහෙම දාන දෙල විතරක් කියනව තින්නේ. යා සම්බ දානං ධම දානං ජිලාති කියපු විදියට දෙන පුළුවන් ලොකම දානය ධර්මයෙන් කරන්න පුළුවන් අනුග්‍රහත් අනිත් පැත්තෙන් කරනවා. දානයෙන් දේන වෙනවා, සිල්වත් වෙනවා, පංචශීලයෙන් විතරක් නෙවෙයි. තමන් පංචශීල රැකෙන්නේ තමන්ගේම ආරක්ෂාවට. ඒක තමයි සැබෑම ආත්ම ආරක්ෂාව. අනිත් පැයෙන් නින්දා පහසෙන්නේ නැහැ. නීති රීති වලින් තමන්ට ගැටලු ඇති වෙන්නේ නැහැ. මේ පංචශීලය තමන් රකිනකොට අනිත් පැත්තෙන් තමන් අබේ දාණය දුන්නා වෙන ලෝකෙට. ලෝකෙට නිර්භයතාවය තමන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන් සොරකම් කරන්නේ නැහැ කියලා දන්නවා නම් කෙනෙක්. ඒ වගේම තමන් කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ කියලා අනිත් පැයෙන් හරියටම දන්නවා. තමන් බොරු කියන්නේ නැහැ කියලා අනිත් අය දන්නවනම් ඔබ ගැන අනිත් අය කොච්චර විශ්වාසයක් නිර්භයතාවයක් ඇති වෙනවද? ඔබ ඇසුරු කරන යහළ මිත්‍රාදීන්, ඥාතීන් ඔබ කිසිසේත්ම සොරකමක් කරන්නේ නැහැ. ඔබ කිසිසේත්ම කාමයේ වදා හැසිරෙන්නේ නැහැ. ඔබ කිසිසේත්ම බොරු කියන්නේ නැහැ කියලා මේ තුන විතරක්වත් අඳුම ගාමි. ඔබ රකින්නවා නම් ඔබගේ අනිත්‍ය කොච්චර ගෞරවයක් ඇති වෙනවද? කොච්චර විශ්වාසයක් ඇති වෙනවද? ඒ දැනත්තාගේ ගෙදර බලු ටික ඕන වෙලාවක ඔබ ගෙදර තියලා යන සෝදානවා. නිකම් භෞතික බඩමුට විතරක් නෙමෙයි. දෝ දරුවෝ ස්වාමි භාර්යාවන් වුණත් වෙනත් ගෙදරක නාතර යන සෝදානන් ඉය. ඒතරම් විශ්වාසනීයත්වයෙන් ගෞරවයක් ඔබ ගැන තියෙනවා. සිල්වත් ජීවිතයයි සංසහ. එතනින් නැවතෙන්නේ නැහැ. ටිකෙන් ටික මෛත්‍රී භාවනා ආදී භාවනාවක් දිනු කරනවා. හිත සිළු සත්‍යෝ සෝපත්‍යත්වයට ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන හැම මොහොතකම පිනතුනි සිතේ ඇති වෙන්නේ ලෝකෝ මානසික සෝය. තමන්ටම ජීවිතේ ලස්සන පේන ගන්නවා. අනිත් පැගේ වැරදි අඩුපාඩුකම් වලදී කලින් හිතේ ඇති වෙච්ච පීඩා එන්නේ නඩු වෙනවා. එදිනෙදා ජීවිතේ පිනතුනි අපේ මනසට පීඩා ඇති වෙන ප්‍රධානතම කාරණයක් තමයි හිතේ ඇතිවන අමනාපය කියන එක. ඉතින් මෛත්‍රිය දිනු වෙන පිළිතුරේ අනිත් අය විවේචනය කරන ගතිය, අනිත් අය අපහසුතාවයටපත් කරන ගතිය බොහෝ දුරට හිතේ අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ තමයි මානසික සතුටෙන් එන්නම වැඩි වෙනවා. අපේ වචන හුඟා පාලනය වෙනවා. අපි හරියට මෛත්‍රිය දිනු කරනවා පිළිතුරේ දැන් තියෙන අපේ කතාවෙන් භාගයක් ඉදරන් වෙනවා. ඇයි අපි හුඟා කතා කරන්නේ ඇතැම් විට අනිත් අය විවේචනය කරනවානේ. ඒ මෛත්‍රිය අඩුවේ හේතුවක්මයි. පින්නතුනි මෙන්න මේ වගේ ඉදිරියට යනකොට මේ තැනත්තාගේ ජීවිත ලොකු ආනිසංස ටිකක් ඒක නාල දැක ගන්න ලැබෙනවා. ඒ තමයි කල්යාණ මිතුරු ලැබෙනවා. හොඳ යහල් මිත්‍රාදී ලැබෙනවා. මේ තින්කම ආනිසංස විදියට මේ ජීවිතය තුළදී මේ තැනත්තාට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, අධ්‍යාපනයේ සාර්ථකත්වය, වෘත්තියේ සාර්ථකත්වය තරක් නෙවෙයි. ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන දරුවන්, අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් මේ අයට පින්තුනි මේ පින් කමලානි සංසල් ලැබෙනවා. ඇයි ලැබෙන්නේ? එහෙම ලැබෙන හේතුව තමයි මේ පින් කමලානි සංසල් විදියට ඔබේ හිතේ පීඩා ඇති නොවන විදියට කර්මය විසින්ම මේ වටා පිටාවක් යම් කිසි ප්‍රමාණයකින් සකසලා දෙනවා ඔබට. මේ තමයි පින් කමලානි ලැබෙනානි සංසල් හේතුව. ඇතමිට ඔබේ දරුවා ඔබට එකම දරුවා ලැබුණා තින් ඇතමිට ඔබ ලැබුණාට වඩා ඔබ දුක් වෙනවා. ඔබේ අමතා තෙක් යනවා තින් ඇතමිට ඔබ ලැබුණාට වඩා ඔබ දුක් වෙනවා. අමතාත් දුක් වෙනකොට එනිසා කර්මයේ පිළිසහන නිසා ආනිසංසිතා ඇතමිට ඒ ඥාතිනුත් පින්කම් කරනවා. ඒකට මෙහි ආනිසංස ලැබෙලා එයාගේ ජීවිතත් යහපත වෙනවා. චේතරක් නෙවෙයි අපේ මිය ගිහි කොමල තාත්තලා ඥාතින් මේ ආත්මය විතරක් නෙවෙයි මෙල කලින් ආත්ම භාවල අපට අමල තාත්තල උදව් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. පින්නතුනි ඒ අයට සමහරක්කට මේව පේනවා. මිය ගිය අතීත ඥාතීනෝ අපේ කරන පින්කම් දිහා බලලා සතුට වෙන බව ආකාංකීය සූත්‍රයේ පැහැදිලිවම දැක්කනවා. මෙන්න මේක තමයි පින්නතුනි කම්මස්සකට සම්මාදිතින් අපට ලැබෙන අවබෝධය. අපි මේ සාකච්ඡා කරපු කරුණ වලින් පින්නතුන්ට ප්‍රශ්න මාන්තිනා බලන්න අහනකො. මේ ධර්ම දේශන එක්තරා කොටසක් වෙනකම් මේ කරුණ සාකච්ඡා කළේ. මෙතෙන් පටන් තව පියවරක් ඉදිරි පියවර විස්තර කරනවා. ඊට කලින් මේ අපි කතා කරපු කරුණ වලින් ඔබට අහන්න තියෙන දේ අහන්න පුළුවන්. හලයි පින්නතුනි එහෙනම් මතක් කරගන්න ඊළඟ ප්‍රශ්නයම තියෙනවා තියාගෙන ඉන්න. ඊළඟ වතාවෙදී අපි අහනකොට අහන්න බලාගෙන පින්නතුනි මෙවැනි ආකාරයට අපි කම්මසගත සම්මාදිතිය ඉඳලා පින්කම් කළා. අපේ නෝන අපේ ප්‍රඥාව අපේ සම්මාදිතිය සම්පූර්ණ වුණා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පාලන කලනොත් ලෝකෙ හිටිය සමහර ඇත්තම් කර්මය විශ්වාස කළා. සත්‍යාස්ත්‍රවලින්ගින් නිගණ්ඨනාත පුත්‍ර වැනි අය කර්ම විස්තර කරා. කර්මවාදී ශාස්ත්‍රවරු විශ්වාස කරා විතරක් නෙවෙයි, ඒ දාන සීල විතරක් නෙවෙයි, භාවනා කළ හිත දිනු කරපැත්තන් හිටියා. කියන්නේ තත්ත්වයක් මත තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණේ. අපි මෙවැනි විදිහට පොණේ ධර්ම කළා සම්පූර්ණ අපේ දුක නිදහස් වෙන බෑ. අපි කොයිතරම් පින්කම් කළා තිබුණත් අපි වයසට යනකොට අපේ ශරීරයේ ටිකින් ටික දුර්වල වෙනකොට ඒ දුර්වල වෙන ස්වභාවයෙන් එන මානසික පීඩාව මේ සාමාන්‍ය දාන ආදී පින්දහමලින් විතරක් සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඉක්මවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපේ ළඟම ඥාතීන් මරණයට පත් වෙනකොට ළඟම ඥාතීන් ලෙඩ වෙනකොට ඒවන දුක් පීඩාවලින් නිදහස් වෙන්න මේ සාමාන්‍යයෙන් කරන කුසල කර්ම වලින් විතරක් ප්‍රමාණවත් නැහැ. ඊතරක් නෙවෙයි පින්නතනි. මේ අපේ කරන දාන ආදී පින්දහම් අපට සුගතිගාමි වෙන්න යම් කිසි මට්ටමකට 80ක 90ක ප්‍රමාණයක් හේතු වෙනවා. නමුත් 100ක්ම අපි මේ කරන පින්කම් වලින් විතරක් සුගතිගාමි වෙනවා කියලා අපට සාහිතිකක් දෙන්න බෑ. ඇයි ඒකට හේතුව? අපට මරණාසන මොහොතේ හිතේ ක්ලේශයක් ආවොතින්, රාගයක් ද්වේෂයක් ආවොතින් මේ කරන සාමාන්‍ය දාන ආදී පින්දහම් වලින් විතරක් අපට ඒ අවස්ථාවේ හිතේ ඇතිවන ඒ මානසික ස්වභාවය දුරු කරගන්න අපට පුළුවන් කමක් නැහැ. ඔබ විශ්වාස කරනවද? මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි එක කෙනෙකුට විතරක් දෙන්න පුළුවන් මහා ආශිර්වාද දානයක් තියෙනවා. ඒ දානෙට මොකද කියන්නේ? ඒ දානෙට කියන අසද්දෘෂ්ට මහා දානය කියලා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අසද්දෘෂ්ට මහා දානය දුන්නේ කවුද? අසද්දෘශ මහදානේ දුන්නේ කොසල රජතුමා. ඒ කොසල රජතුමා මේ මහදානේ දෙනකොට කොසල මල්ලිකාව සක්‍රීය ලෙස මේ දානෙට දායක වුණා. මෙහෙම උදව් කරෝපේ නැතිනි අසද්දෘශ මහදානේට උදව් කරපු කොසල මල්ලිකාවටවත් මරණයෙන් පස්සේ සුභතිගාමී වෙන එක පහසු දෙයක් වුණේ නැහැ. එහෙනම් අපි යන අවුරුද්දේ කියන දෙයක් නැහැ. ඒකෙන් කියන්නේ ඔබ කරන කුසල දහම් අප තියනවා කියලා. ඒක ඔබට ආනිසංස වෙනවා. නමුත් මේ කරන සාමාන්‍ය පින්දහම් වලින් විතරක් අපට සම්පූර්ණ සාතියක් දෙන්න බෑ. කෙනෙක් අනිවාර්යෙන් සුභතිගාමී වෙනවා කියලා. අපේ මානසික පීඩා මරණාසන්න මොහොතේ වෙන මානසික ඇති වෙන කෙලෙස් දුරු කරගන්න මේ සාමාන්‍ය පින්කම් කරන ශක්තියක් නැහැ. ඒ නිසා තමයි බුදුහාඳුරෝ අපට සැබෑසම විශේෂයෙන්ම මරණයෙන් පස්සේ අපාගත දුකෙන් නිදහස් වෙනටත් ඒ වගේම ක්ලේශයන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනටත් තවත් මාර්ගයක් දේශනා කළේ. මොකද පින්තුනේ හේතුව අපි මේ කොමන පින්කම් කරත් කම්මස්සකට සම්මාදීටි විතරක් ඉඳලා අපි හිතන්නේ කොහොමද? අපි හිතන්නේ තමන් ඇහිං රූපයක් දකිනකොට මේ කලින් දැකපු රූපය දකින්නේ තමන් ඇස් දෙක පියාගත්ත ඒ රූපේ ඉතුරු වෙනවා කියලා අපි හිතන්නේ. ඒ වගේම තමන්ට යම් සිතුවිල්ලක් හිතනකොට ඒ සිතුවිල්ල තුළට තමයි යනවා. දැන් ඔබට අම්මා කියලා කිව්වොත් ඔබේ අම්මා ගැන එකපාරම මම මතක් වෙනවා නේ. කොහොමද මතක් වෙන්නේ? අම්මා ඇඳගෙන හිටියඳුන් අම්ම ඔබට සැලකුව හැටි කතා කරපු වචන මේ ආදිත් එක්ක ඔබ අම්මගේ ලෝකේ ඉන්නේ. ඔබට කිසි විදිහක් හිතෙන්නේ නැහැ. දැන් මේ තමන්ගේ මනසයි සිහි කරන්නේ කියලා. ඔබට කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරගන්න. ළඟදිම බැනපු කෙනෙක් සැරේට. ඒ බැනපු කෙනා මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ඔබේ මෝලේ තියෙන ලස්සන ටිකක් අඩු වෙනවනේ. ඇයි ඒකට හේතුව? ඒක මතක් වෙනකොටම ඔබ අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය තුළ ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. අපි ඇතැමිට රුවන්වැලිසෑයට මහා පින්කමක් කළා වෙන්න පුළුවන්. ඒක සිහිපත් කරනවත් එක්කම ඔබට යම් කිසි විදියක කුසල චේතනා ටිකක් හිතේ පහළ වෙනවා. පුණ්‍යාදී සංකාර ඇති වෙනවා. හැබැයි මතක් වෙනකොටම ඔබ රුවන්වැලිසෑය වටා පිට මතක් කරගන්නවා. ඒ සිද්ධිය තුළ ජීවත් වෙනවා. ඒ සිද්ධිය හැබැයි සිද්ධියක් කියලා ඔබ හිතලා ජීවත් වෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? අවිද්‍යා පත්‍ය සංකාර පුඤ්ඤාවි සංඛාර දැන් මේ සිද්ධ වෙන්නේ. නමුත් පුඤ්ඤාවි සංඛාර උනාට අවිද්‍යාව මතයි සිද්ධ වෙන්නේ. මොකද අවිද්‍යාව කියලා කියන්නේ ඒක සිහි කරනකොට ඔබ ඒ ලෝකෙ තුල ජීවත් වෙන්නේ. මරණාසන්න මොහොතේ ඔබ කළා වූ දානමය පින්කම, කඨින පින්කම, කෘවණේ සෑදේ දරූ පින්කම ඔබට සිහි වෙන්න පුළුවන්. ඒ පින් සිහි වෙන ඔබ සුභතියට යන්නත් පුළුවන්. නැවත මානුෂ්‍ය ලෝකෙට යන්න පුළුවන්, දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. සුගතියට බාධාක් නැහැ. ඒක තමයි සාරගාමී මාර්ගය. හැබැයි සුගතියට ආවට පස්සේ තමන්ට ලැබෙන ඇස, කන ආදී මේ ඉන්ද්‍රිය රුවන්වැලිසෑය බලන ඇසක් කනක් විතරක් නෙවෙයි. ඒ ලැබෙන ආයතන දෙකෙන් ඔබට ලැබෙන දරුවන්, ඥාතීන් ආදීන් ලෙඩ වෙන, මහලු වෙන දේවලු ඒ ඇසෙන් අහන් බලන්නට වෙනවා, ඒ කනින් අහන්නට වෙනවා. එවැනි ඇස් කන ආසාදී ආයතන ටිකක් තමයි මෙන්න මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ස්වභාවය තුළ අපි මේ හැම මොහොතකම ගොඩනගා ගනිමින් ඉන්නේ. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන අතිශය දීර්ඝ කාලයක් පාරමිතා පුරලා මහත් වූ පරිශ්‍රමයකින් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ දේශනා කරන්නේ අර කලින් සඳහන් කර අනුසෝතගාමී මාර්ගයේ ඉක්මවලා පටිසෝතගාමී උඩුගම්බර යන ධර්මයක් දේශනා කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට ඉදිරිපත් කරන අසිරිමත් ධර්ම තමයි අත්තිවික්ඛවේ සම්මා දිට්ඨි, අරියා, අනාසව, ලෝකුත්තර මාර්ගංග කියන කාරණේ. ආරියෝ අනාසරවෝ මාර්ගයේ අංගයක් කොට තියෙන සම්මා දිට්ඨියෙන් දේශනා කරනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය තේරුම් අරගත්තොත් තමයි ඇත්තටම අපට දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ දුකෙන් නිදහස් වෙන්න පින්නතේ මරණයෙන් පස්සේ නෙවෙයි. ධර්මයේ සාන්දිටිකයි. සාන්දෘෂ්ටිකයි. ධර්ම ආකාරිකයි. ඒ දර්ශනේ හිතන මොහතේම පින්නතේ දුකෙන් නිදහස් වෙනවා. හිතන ප්‍රමාණයට තමන්ගේ ඒ මොහොතේ තියෙන මානසික දුක් පීඩා වලින් තමට නිදහස ලැබෙනවා. එහෙනම් මේ දර්ශනයෙන් බුදුහාඳුරු කෙනෙක් ලෝකෙට මොකද දේශනා කරන්නේ? ඒ සමාධියෙන් දේශනා කරන්නේ අපේ ඇසෙන් රූපයන් බලනකොට ඒ රූපයේ පිළිවඳ වාද්‍යයෙන් ටික සම්පූර්ණයෙන්ම හටගන්නේ මේ මොහොතේ. අපේ ඇසෙන් රූපයන් බලනකොට අපේ ඇස මේ මොහොතේ තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, ඒක හට ගැනීම ලක්ෂණ නොදිනීම ආදී මනසේ තියෙන හේතු ටික නිසා නිර්මාණය කළද නැසින් මේ මොහොතේ නිර්මාණය වෙන බාහිර රූපය තමයි අපි මේ මොහොතේ දකින්නේ. කයින් සම්බයක් ආන කොටත්, නාසයෙන් ගඳ සුවඳක් පිළින කොටත් මේ ආයතන හයෙන් අපේ කිසියම් අත්දැකීමක් මේ මොහොතේ ලබනවා නම් ලබන්නේ ඒක අතීතයේ තිබෙලා මෙතෙන් තන අත්දැකීමක් නෙවෙයි. මේ මොහොතේ අපේ මානසික ස්වභාවයට අනුව අප විසින් නිර්මාණය කරගන්න අත්දැකීම. ඒ අත්දැකීම පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපිට බාහිර රූපයන් දකිනකොට අපිට හිතෙන්නේ ආමේ දැක්කේ කලින් තිබිච්ච රූපේ කියලා. මම අහක බලාගත්තා මේ දකින්න රූපේ ඉතුරු වෙනවා කියලා අපිට හිතෙන්නේ. ඒ දර්ශනේ ඉඳලා කුසල කරගන්න පුළුවන්, තින්කම් කරගන්න පුළුවන්, සෝදගාමි වෙන්න පුළුවන්. හැබැයි දුකෙන් නිදහස් වෙන නම් බෑ. දුකෙන් නිදහස් වෙන නම් අර පටිසෝතගාමි ලෙස මේ ධර්ම දෙස බලන්නට ඕන. අපේ අසකනා සාධිනේ ඉන්ද්‍රිය ටික එක දිගට මාතීතේ පටන් පැවතෙනව නෙවෙයි. බුදුහාම දේශනා කළා චක්කු අනිච්ඡං කියලා කාරණයක්. ඇස අනිත්‍යයි කියලා. මොකක්ද ඇස අනිත්‍යයි කියලා කියන්නේ? ඇස අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? ඇස අනිත්‍යයි කියන්නේ ඇස සජීවී වෙන්නේ මේ මොහොතේ රූපය, විඥාණය, චක්කු සංපස්සය, ඊට අදාළ වේදනාව, රූප සංඥා, රූප විචක්ඛාදී මේ හේතු ගාන එකතුවකින් ඒ මොහොතේ නිර්මාණය වෙන ඇසක් තමයි චක්කුම නිසං කියලා කියන්නේ. ඒ බුදුහාමර දේශනා කරපු චක්කුම් කියන එක අපිට බලන්න පුළුවන්ද? ඇස බලන්න පුළුවන්ද? චක්කුම අනිච්ඡං කියලා බුදුහාම දේශනා කරපු ඒ ඇස කියන එක බලන්න පුළුවන්ද? ඒ ඇස පේනතිනේ අපේ ඇසින් බලන්න බෑ. ඇහෙන් මුළු ලෝකයක් බලන්න පුළුවන්. නමුත් ඇහැට ඇහැ බලන්න බෑ. මේ පේන ඇහැ තමා මිය ගියාට පස්සේ තොම ඇත්තරෝකින් බලන්න පුළුවන් වෙන කෙනෙකුට. නමුත් චක්කුන් අනිත්‍යයි කියන ඇස මේ පේන හැම නෙවෙයි. මේ සතරමා භූත රූපය අසුරු කරලා තියෙන පෙනීමේ ශක්තිය ඒක තවත් හේතු බාහනක එකතුවකින් හේතුවකින් හටගන්නේ. ඇස තිබුණත් ඇස් දෙක පියාගත්තොත් තමන්ට රූප පේන්නේ ඇස කියන කේ මොහොතේ නෑ. ඇස දෙවුණත් අරගෙන හිටියත් අපේ කණේට නම් අවධානය තියෙන්නේ ඇසේ දෙන රූපයන් ගියත් අපිට හඳුනා ගන්න බෑ. ඇස කියලා බුදුහාමුදුරුවෝ කළේ ඒ මොහකේ තමන්ට ලැබෙන මේ ශක්තියට, පෙනෙන ශක්තිය. කනත් එහෙමයි. කන දකින්න බෑ පෙනුනේ ඇසීමේ ශක්තිය. ඇස, කන, නාසය, දිව, ශරීරය නැත්නම් කය. කය පුරාම පෙනුනේ බලන්න අපිට. කය බලන්න පුළුවන්ද? ඔබේ කය බලන්න පුළුවන්ද ඔබට? සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපිට අපේ කය මේ පේන්නේ අපේ කය නේ කියලා කියන පුළුවන් නේ. නමුත් වෙනතර මේ පේන්නේ කය නෙවෙයි. මේ පේන්නේ රූපය. රූපය පේන්නේ ඇහැට, කය ඇහැට බලන්න බෑ. කය කියන්නේ අනිදර්ශනයි. නිදර්ශනය දක්වන්න බෑ ඇහැට පේන දෙයක් නෙවෙයි. මේ කය කියන එක සජීවී වෙන්නේ ස්පර්ශයේ තියෙන තැනදී. ඇඟිල්ලෙන් අනිනකොට මගේ කය සම්පූර්ණ මෙතන. දැන් මේ අතට මේ ඇඟිල්ලෙන් අනිනකොට මගේ කය මේක බාහිර පොට්ටම්බේ. මේ ඇඟිල්ලට මේකෙන් අනිනකොට මේක බාහිර පොට්ටම්බේ වෙලා මේක කය වෙනවා. ඒක ඒ මොහොතට හටගන්න සාපේක්ෂ දෙයක්. ඒ නිසා මෙන්න මේ ආයතන හයම ඇස කන ආදී ඉන්ද්‍රිය හයම පිනතුනි මනස දක්වා මේ සියල්ලක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරෝධ වෙන සමාහියුක්තයි. බාහිර ආයතනත් එහෙමයි. කලින් තිමිල අපි දකිනා නෙවෙයි ඒ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේ අපට පේන්නේ. දැන් ඔබට මේ වෙලාවේ පේනකොට ලස්සන ලෝකයක් ඔබට පේනවා නේද මේ අවස්ථාවට. හැබැයි ඔබේ කර්ම ශක්තිය දුර්වල වුණොතින් ඔබේ ඇස මේ අභ්‍යන්තරයෙන් වෙනස් වෙනවා. මේ අභ්‍යන්තර ඇස වෙනස් වුණොතින් මේ පේන දේවල් ඔක්කොම වෙනස් වෙනවා. හැබැයි ඔබට පේන්නේ ප්‍රේතයන් භූතයන් විතරක් නෙවෙයි ඔබට මරන්න එන කෙනෙක් ඔබට හටා පිටම පේනවා. ඒ නිසා මේ පේන රූප ටික හිතන්න එපා හැම දිනකටම පේන ටිකක් අපිට මේ පේන්නේ කියලා. මනස ලෝකයේ අපි කාටත් පේන ටිකක් තමයි මේ පේන්නේ අපේ කර්ම යම්සි විදියකට සමාන නිසා. හැබැයි මෙතනම ප්‍රේතේ භූතේ කීටියොත් ඒ සත්‍යයට මේකක් අභිත්ති නෙවෙයි යාට. යාට මේ බෙත්වෙන යන්න පුළුවන්. එයා නිර්මාණය කරන ආභ්‍යන්තර ලෝකය එයාගේ ලෝකය. ඔබට අද මේ ටික මේ විදියට පේන්නේ ඔබේ ලෝකය අනුව. ඔබ ඉන්න මෙට්ට මැදමිට කුඩා සතේ වේකාය කියන පුළුවන්. ඒ කාවට ඒ මේ ඒ වේයට ඕක මෙට්ටයක් නෙවෙයි. එයාට ඒක ආහාරය. ඔබ ඒක දිහා බලනකොට මෙට්ට දිහා බලනකොට ඔබ හිතන්නේ මට වාඩි වෙන සීට් එකක් කියලා. ඒ සත්‍යයෙන් ඒක බලනකොට පේන එයාට ආහාරයක් කියලා. එතකොට ඔබ ආහාරය දිහා මෙට්ට පේත වස්තු වල තියෙන්නේ සමහර ප්‍රේතයන් ඉපදිලා ලස්සන වතුර තියෙන පිළිසිදු වතුර තියෙන විලක් නම් ඉපදෙලා ඉන්නවා. ඒ විලට සාමාන්‍ය මිනිස්සු දිහා වතුර අරන් ඇවිල්ලා බොනවා. ඒ විල ළඟම ඉපදෙලා ප්‍රේතයෝ ඉන්නවා. ඒ ප්‍රේතයට විල කොහොමද පේන්නේ? විල පේන්නේ ලේසර වගේ පේන්නේ. යාට වතුර බොන්නේ. අනිත් කෙනෙක් වතුර ටිකක් ඇටෙන්ට අතට අරන් කඩක දානවා. මෙයාට වතුර ටික අතට ගන්නකොට හිඳලා යනවා. පින්නතින් මෙන්න මේ වගේ ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා විද්‍යාඥයන් සම්මුති ලෝකයේහි මේ පිටිය පොඩසක් බලලා මේකේ පරමාණු කියලා ඔබ දැන පුරුවන්. ඒ වෙනදානේ විද්‍යාඥයන්ගේ කර්ම ශක්තිය දනවා. නමුත් ප්‍රේතෙක් භූතෙක් කවවත් මෙතන බෙදන දෙයක් ඔහුට ඉතුරු වෙලා නැහැ. ඔහුට මේක අල්ලලා යන්නත් පුළුවන් හැබැයි. එතකොට මේ සම්පූර්ණ සමස්ත ලෝකය කියලා කියන්නේ අපි මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකය. මෙන්න මේ ලෝකයේ තේරුම් ගත්තොත් වෙනතුනි ඔහු දන්නවා ඇසින් ලෝකයක් පේනකොටම බාහිර සතර මහා භූත රූප නැහැ කියන්නේ බුදුදහමේ. සතර මහා භූත රූප ලෙපතු විමක් තියෙනවා. හැබැයි අපිට ඒක තියෙන්නේ මේ මොහොතේ අභ්‍යන්තර ආයතන ඇති වෙන කොටයි හටගන්නේ. ඉවිතරක් නෙවෙයි මේ අස්හනාසා දේන්ද්‍රිය වලට බාහිර රූප පේනකොට දුකක් හෝ සැපක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ බාහිර රූපෙන් ආපලයක් නෙවෙයි. ඒක ඇති වෙන්නේ අපේ මානසික ස්වභාවයට අනුව අප විසින්ම නිෂ්පාදනය කරගන්න දෙයක්. දැන් අපි කියමු මෙතනට යම් කිසි කෙනෙක් එනවා. ඒ එන කෙනා ඔබතුමාට හුඟක් උදව් කරපු කෙනෙක්. ජීවිතේ වැඩිපුරම ලොකුම උදව් කරපු කෙනා තමයි මේ ඉන්නේ. ඇතැම් විට ඒක නම් ඔබතුමාට ජීවිතේ ලොකුම හතුරුකම කරපු කෙනා ඉන්නේ. පුද්ගලයාම කෙනා. ඒකෙන් හදා දකින්නකොට ඔබට ලොකු සතුටක් මොන හරි ලස්සනයි අනේ වාඩි වෙන කියලා කරටක් අදාලා දැම්මිට ඇතැම්මිට වෙනගෙනකොට හතුරුකමක් කරපු කෙනෙක් හැදෙකොත් කොහොමද? ඔහුගේ මානසික ස්වභාවය සම්පූර්ණ වෙනස්. එතකොට මේ බාහිර සැපක් හෝ දුකක් නිර්මාණය කරගත්තේ ඒ බාහිරින් එන දේ නෙවෙයි. අපේ මානසික ස්වභාවය අනුව අප විසින් නිර්මාණය කරගත්තු දෙයක්. මෙන්න මේක දැකගගෙන මේ සැප දුක කියන අන්ත දෙකෙන්ම දුර වෙලා උපේක්ෂාවටපත් වෙනවා. අනේ උපේක්ෂාවටපත් වෙන මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. යම් කිසි කෙනෙක් රූපයන් දකිනකොටම මේක තියෙන්නේ බාහිරයේ කියලා හිතුවොත් ඒතනත සම්පූර්ණයෙන්ම ජරා මරණ අතිස්සංශ ප්‍රමී ඉන්නේ. ඒක දකිනකොට මේ තැනත දැනගත්තොත් මේ ඇති වෙන්නේ පෙරපසු නොවී ස්කන්ධ පංචකයක් කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ පහක් නේද ඇතුනේ කියලා දැනගත්තොත් ඒ තැනත් දුක් දෙකෙන් නිදහස් වෙනවා. පින්නතරින් දුකේ ඇතිවීම මහා නිරෝධය පිළිබඳව සංකීර්තේන පංච උපාදාන හඳා දුක කියන්නේ මේකයි. මේක තේරුම් ගත්ත ප්‍රමාණයට දුකට හේතු වෙච්ච තෘෂ්ණාවත් දුක නැති කිරීම නම් වූ තෘෂ්ණාවේ නිරෝධය ඊට මාර්ගය වූ ආරස්මනික මාර්ගයත් මේක නැත්තා කියලා වගෙන ඒ තේරමත් ප්‍රමාණයට දුක නිදහසන මාර්ගයේදී ඒක නැත්තා ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. මේක පිළිබඳව යාන්ති ප්‍රමාණයකට තේරුම් ගත්තොත් එදා තමයි අපි සඳහා හටගන්නේ. අදත් අපි බුදුහාමරණ වහිනවා තමයි. හැබැයි දුක නිදහසන ඒකම මාර්ගය මේක කියලා දැනගත්තොත් එදාට අපි වඳින්නේ පාසංග පිළිතුරවන්නේ බුදුහාමරණ නිකන් නෙවෙයි. විද්‍යාවෙන් කොච්චර දිනුණා කොච්චර අනිසෝක විද්‍යාවන් දිනුණත් මේ දුක නිදහසන මාර්ගය කවුවත් දන්නේ නැහැ. යම් කෙසේ කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නකොට හොඳ ලස්සනට වාහනේ යනකොට සමහරවිට ඊර්ෂ්‍යාවෙන්නේ යන් සැප විඳිනවා කියලා නේ. පින්නතේ ලෝකේ කාටවත් ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. ඇයි ඒ? මේ දහම දැනගන්නකම් කවුරුවත් සැප විඳින්නේ නැහැ. මානසිකව පින්නතේ ඊර්ෂ්‍යා කරන දන්නේවත් නැහැ. ඊර්ෂ්‍යා කරන දන්න එකෙක් ඉන්නවා. කවුද? මාර්යා. හරියට හරි. මාර්යා තමයි ඊර්ෂ්‍යා කරන්නේ. මාර්යා දන්නවා ධ්‍යාන විශ්යට යනකොටම නීවරණ දුරුකල්ල යන්න හදනකොට මෙයා බාධා කරනවා. ඔහු තමයි සැබෑසම ලෝකේ ඊර්ෂ්‍යා කරන දන්න කෙනා. අපි ඊර්ෂ්‍යා කරන දන්නේවත් නෑ. පිළිතුරු දහම දන්නේ නැති කවුවත් සැප විඳින්නේ නැහැ. බඩමුට්ටුංග පාවිච්චි කරලා ලස්සනට hinaවල හිටියට හොඳට රූපේ ලස්සනට තුනට විතරක් ජීවිතේ නියම දුකෙන් නිදහස් නැන්නේ. දුකෙන් නිදහස් වෙන්නේ මෙන්නේ මාර්ගය දැනගත්තු කෙනා. කෙනසාව දුකෙන් නිදහස් වෙන කැමති නම් මෙන්න මේ මාර්ගයේ තේරුම් ගන්නට ඕන. ඒක මොළදී සෝතමේ ඥානයෙන් අසා දැනගන්නට ඕන කල්‍යාණ මිත්‍රාස්සෙන්. ඒ දැනගත්තු දෙයින් හැකිතාක දුරට චින්තාමය ප්‍රඥාවෙන් හිතන්නට ඕන හැම මොහොතකම. භාවනාවේ ප්‍රඥාවෙන් සමථ විදර්ශනා වශයෙන් මේ ස්ථාවර කරගන්නට ඕන. පින්නතුනි අපි ඇත්තටම අපට ආදරේ නම් අපි ආදරේ කරන අපේ හිතට. අපි හිතට ඇත්තටම ආදරේ නම් පින්නතුනි අපි දුකෙන් නිදහස් වෙන්නට ඕන. පින්නතුනි නිදහස් වෙන මේකම මාර්ගය. මේ මාර්ගය ඇත්තටම තේරුම් ගත්තොත් අද අපි කරන වැඩවලින් ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ දර්ශනය හිතන්න. ඒකෙන් කියන්නේ අද තන වැඩ නොකර ඉන්නවා කියලා. රැකිරක්ෂා අධ්‍යාපනය ධර්මංගේ වැඩ ඉවත් අපි කරනවා නොකරන්නේ ඒවට දෙන ප්‍රමුඛත්වය දසමිතින්වත් අඩු කරන්නේ නැහැ බය වෙන්න එපා ඒක තව ටිකක් වැඩි කරනවා හැබැයි අපි ජීවිතයේ ඉහළම ජීවිතේ ඉලක්කය පරමාර්ථය මතක් කරගන්නේ මෙන්න මේ දර්ශනය තමන් දන්නවා තමන්ට කොච්චර තමන් ආදරය කරන දේවල් තිබුණාද අද ඔබ වැඩි ප්‍රමාදරය කරන්න මොනටද හැතෙමට ඔබ රැකියාවට ඔබේ රෝග සම්පත්තියට ඔබේ ළඟින්ම දරුවට ඔබ වැඩිපුරම ආදරය කරන්නේ ඒ ආදරය කරන හැම දෙයකම මොකද වෙන්නේ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා ඒ හැම දෙයක්ම ඔබට අහිමි වෙනවා අවුරුදු 60ක් 70ක් මේ ශරීරයත් ඒක ඇසිපිය ගන්න මොහොතින් ඔබට අත්හැරෙන්න වෙනවා අන්න ඒ ජීවිතයක් තුළ යෙදෙන තත්කේරුම් ගන්නවා තමයි ජීවිතේ ඉහළම පරමාර්ථය මොකද කියලා තමගේ ඥාතීන්ට දරුවන්ට රැකිරක්ෂාදී ඒව වැඩ කරන ගමන් තමයි මේ ලෝකේට ආපු කාරණය තමයි සිහිපත් කරගන්නවා. මානුෂ ලෝකේට මෙවැනි කාලයක සම්බුද්ධ උත්පන්න කාලයක ඇවිල්ලා මේ තරම් වටා පිටාවක් ලැබලා පිනතුනි. එතැනට මේ වගේ රටකට ඔබ එන්නේ නැත්තේ මේ ධර්මයේ හැසිරෙන්න විවේකයේ පහසුකම් එක ලබා ගන්න. එතැනට ශ්‍රී ලංකාවේ ඔබ හිටියනම් මේ මොහොතේ මදුරු ගානකින් ඔබට කරදරය මේ බණහපු කාලය තුළනේ මදුරු කීදෙනෙක් ඔබ වට කරගන්නවදනේ ගාලේ ගාන කොච්චරම දුක් විඳිනවද ඒ ගානකින් ඔබ නිදහස් කළා මේ පහසුකම් ටික ඔබ ලබා ගත්තේ මේ දහම අවබෝධ කරගන්නමයි ඇතැම් විට ඔබ මෙතෙක් දුරක් ජීවිතේ එන්නටත් ඇත්තේ සසර ප්‍රාර්ථනා කරලා මේ පරිසරයක ජීවත් වෙන්න ඔබ ප්‍රාර්ථනා කළේ මේ ධර්මයේ හැසිරෙන්නමයි එනිසා මෙන්න මේ කරුණ මත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඉපදිච්ච නුවණැති කෙනෙක් බුද්ධිමත් කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න කියනවා නම් ඒ කොමක්ද දැනගත යුත්තේ කියලා නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න තියනවා නම් මොකද දැනගන්න තියෙන්නේ ඒ තමයි සංකීර්තේන පංච පාදන කන්දා දුක කියන ස්කන්ධ පංචකයේ සම්බේ වැදන්නේක මේක තමයි බෞද්ධ අධ්‍යාපනය මේක තමයි ඉහළම ජීවිත අධ්‍යාපනය. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහීණ කරන්න තියෙන්නේ? ඒ ප්‍රහීණ කරන්න තියෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි මෝහයයි බාහිර තියෙන ආසාවයි. නුවණැති කෙනෙක් තමගේ විශිෂ්ට ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? ඒ තමයි සමතේ දර්ශන දෙක. සම්මා සතිය තුළගෙන සමතේ දර්ශන වැඩි වීම. නුවණැති කෙනෙක් තම විශිෂ්ට ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන් තියෙනවා නම් මොකද සාක්ෂාත් කර යුත්තේ? ඒ තමයි විද්‍යාවේ මුක්ති දෙක. මෙන්න මේ ගමන් මාර්ගයේ ඉන්න කෙනාගේ ලක්ෂණ බුදුහාඳුරෝ ලක්ෂණ සූත්‍රයෙන් උපමාවකින් දැක්වුවා. ඒ සූත්‍රයේ කියනවා කිංසුකෝපම සූත්‍රය කියලා. එක්තරා ලක්ෂණ නගරයක් තියෙනවා. මේ නගරයේ වටේට ලොකු ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරයේ වටේ දොරටු හයක් තියෙනවා. මේ දොරටු වටාන මුරකාරයෙක් ඉන්නවා. මේ නගරයේ මැදට ගියාට පස්සේ මැද සතර මං හන්දියක් තියෙනවා. සිව මං සංගයක් තියෙනවා. මේ හතර මං හන්දිය එක්තරා තැනත් එක්ක ඉන්නවා. කිසියම් දූතයෝ දෙන්නේ කිසියම් මාර්ගයකින් මේ දොරටුවකින් නගරයට ඇතුළු වෙනවා. ඇතුළු වෙනකොට දොරටුව ළඟදී අර මුරකරවා විසින් පූර්ණ අධීක්ෂණයට ලක් කරනවා. මේ තැනත්තා මාර්ගෙ දිගේ ගිහිල්ලා අර නගරේ ඉන්න මැද කෙනාට පණිවිඩයක් දෙනවා. මොකද පණිවිඩය? ඒ තමයි යම් සිදුවක යථාර්ථයේ සැබෑ තතු කියන පණිවිඩයක් මෙයාට දෙනවා මැසේජ් එක. ඒ නගරෙ මැද ඉන්න කෙනාට දීලා නැවත ආපු මාර්ගයෙන්ම මේ දූතයෝ දෙන්නා ඒ මාර්ගයෙන්ම දොරටුවෙන් පිටවෙනවා. මෙන්න මේ කතාව බුදුහාඳුරා අපේ ජීවිතයට උපමා කරනවා. අර ප්‍රාකාරයකින් වට වෙලා තියෙන නගරය වගේ තමයි මොකද්ද අපේ මේ ශරීරය ජීවිතය. අර ප්‍රාකාරයේ වටේ තියෙන දොරටු හය වගේ තමයි මොකද්ද ඇස කන නාසාදී ආයතන හය ඉන්ද්‍රිය හය. එතකොට අර නගරයේ මැද හතර මං හන්දියක් තියෙනවා. ඒ හතර වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප. ඒ මං හන්දියේ ඉන්න නගර හිමියා වගේ තමයි කවුද? විඥානය. අර මාර්ගයෙන් ඇතුළත් වෙන දූතයෝ දෙන්න තමයි කවුද? සමත විදර්ශන දෙක. ඒ තැනැත්තා දෙන්න අරගෙනෙන ගමන් කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔවුන් දෙන්න අරගෙනෙන පණිවිඩය තමයි නිවනේ පණිවිඩය. නැත්තම් සැබෑලෙස්සම දුකේ නිදහසන විදියට අපට ජීවිතේ ලබන අත්දැකීම් ටික හිතට දෙන විදිය. එතකොට සමත විදර්ශනා නැමැති මේ දූතයෝ දෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාර්ගයේ දිගෙනකොට හරියට සම්මා සතිය නැමැති මුරකරුවාගේ අධිෂ්ඨාන ලක් වෙලා ඉදිරියට ගියෝතින් ඔහුට අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා සංධියේ ඉන්න විඥානේ නැමැති අර නගර හිමියාට පණිවිඩය දීලා ඇසින් ආපෝ පණිවිඩය දීලා ආපු මාර්ගයෙන්ම යනවා. යන්නේ වෙන පාරකින් නෙවෙයි ආපු දොරටුවෙන්ම යන්නේ. ඇයි එහෙම කියන්නේ? ඇසෙන් රූපයක් දැක්කනම් හරියට සම්මා සතිය ඉඳලා සමත විදර්ශනා තුළින් නම් ඒක බැලුවේ ඒ තැනැත්තාට දිත්තේ දිට්ට මත්තම්. දැකපු දේ දැකීම මාත්‍රයක් විතරයි. මේක දැක්කනම් දැකපු දේ අල්ලන්න කියලා අත දික් කරන්නේ නැහැ. අත දික් කරනකොට අහුවෙන්නේ මේ කොලේ නෙවෙයි සතර මහා භූත රූප අහුවෙන්නේ. කොලේ නන්න පුළුවන් සිහින් කෙනෙකුට නමුත් අර බලපු එක ගන්න අදහස් නැද දික් කරන්නේ. එතකොට මෙන්න මේක තමයි රහතන් වහන්සේ කෙනෙක් ගැඳගීම. ඒ නිසා නිතරම අපි සම්මා සතිය ඉඳගෙන සිහිය හා නොවන දෙක දිනු කරනවා නම් ඇසෙන් රූපයක් දකින්නත් එක්කම එතනම නිරෝධ වෙන අනිත්‍යතාවය දැක්කා. එහෙම නොදැක්කොත් මොකද වෙන්නේ? බැරි වෙලාවත් සිහිය නැති වුණොත් ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට ඉන්න දොරටු කාලය නියම දොරටු කාලය නොවුනොත් සම්මා සතිය නොවුනොත් මොකද වෙන්නේ? ගේන පණිවිඩේ වැරදි පණිවිඩයක් තමයි ගේන්නේ. වැරදි පණිවිඩයක් ගෙනාවත් මොකද වෙන්නේ? අර නගර මැද ඉන්න නගර හිමියා කිසිඳෝ දයාවක් නැතුව එළියට ඇදගෙන යනවා. ඔහුට නගරේ මැද රැඳෙන්න බෑ. අද අපට වෙන්නේ මොකද්ද? අද අපට වෙලා තියෙන එක. ඇසෙන් රූපයක් දකිනකොට මහවැලය කියලා අනිත් ඉන්ද්‍රිය වලට අනිත් ආයතනට ගැට ගන්නවා. මනසට අරමුණක් එනකොටම නාමකායේ පටික සම්පස්සේ කියලා කියනවා. මනස පැත්තේ අරමුණක් සිහි වෙනකොටම බාහිර ලෝකෙ හොයාගෙන යනවා. රූපකායේ අධිවචන සම්පස්සේ කියනවා. රූපයක් අස්කනාසාදී ආයතන පහල රූපයක් දැනෙනකොටම ඒ රූපයේ සම්බන්ධ මානසික පැත්ත ගොඩනගෙනවා. සම්මා සතිය නොලබනොතින් සමග්‍ර දර්ශනා තුළ නොහිටියොතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමති නියම මාර්ගෙන් නාවොතින් වෙන්නේ අපි බාහිරට ඇදගෙන යනවා. ඒ කියන්නේ මායාවේ ලෝකයක් අපි ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුරක්ෂිත ලෙසම නගරයේ මැද රැඳී සැඳී සිටින නම් සම්මා සතිය පදනම් කරගත්තු සමත විදර්ශනා දෙක ජීවිතය කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අපි හැකි තාක් දුරට සමර වෙන්නට ඕන. ඒ සඳහා වෙනතුනි අප්‍රමාදීව සිල්වත් වෙන්නට ඕන. සිල්වත් වෙලා හැකි තාක් දුරට හිත සමාධිමත් කරගන්නට ඕන. දවසට විනාඩිය දෙක බැගින් හරි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනා ආදී භාවනාවක් උපයෝගී කරගනිමින් හිත සමාධිමත් කරන්නට. අතීත අනාගතය යන හිත වර්තමාන අරමුණෙහි වැඩි වේලාවක් පවත්වා ගන්නට අප්‍රදක්ෂ වෙන්නට ඕන. ඊයේ සමාධිමත් වෙච්ච හිතින් හැම මොහොතෙම සිදුවන මේ රූපාදී ස්කන්ධයන්හි සමුදය වේ දකින්න හුරු වෙන්නට ඕන. ඒ හුරු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එත නැත්තා. බාහිර රෝගේ තුරෝගී හිත නැසඳන්නේ. හැම මොහොතෙම ස්කනාසා දේන්ද්‍රයවල ඔහු අනිත්‍යතාවය දකිනවා. හැම මොහොතෙම හිතේ සිදුවෙන අනිත්‍යතාවය දකිනවා. ඔහු බාහිර රූපකරට හැදෙන්නේත් නැහැ. නාමයේ පැත්තට හැදෙන්නේත් නැහැ. විඥානයේ තුල වැටගන්නේත් නැහැ. මේ සියලුම දේවල අනිත්‍යතාවය ඔහු නුවණින් දකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සදහම් මඟ. මේ ප්‍රඥාවයි ඉහළම ප්‍රමාණයට දීන වෙන ප්‍රමාණයට ඔහුගේ සමති දර්ශනා දෙක විතරක් නෙවෙයි ඔය ළඟ ශ්‍රද්ධා විරිය දෙකක් දීන වෙනවා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහම දීන වෙනවා. ඒ තරක් නෙවෙයි ශ්‍රද්ධාදී බල ධර්ම දීන වෙනවා. සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම හත දීන වෙනවා. ආරයස්මික මාර්ගයේ සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග දීන වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති වලට සමීප වෙමින් ඉන්නේ. ඒක ප්‍රමාණයට ඔහු ජීවිතේ සාමාන්‍ය සැබෑ ලෝකයේ තුනත් ඔහු ජීවත් වෙනවා. ඔහු සැබෑ ලෝකෙ මගහැරලා යන්නේ නැහැ. පරිත්‍ය සංවේතාම සුහඳව සානුපම්පිතව ජීවත් වෙනවා. ඒතර විශේෂ ලක්ෂණයක් ඔහුතර තියෙනවා. ඔහු හරියටම ධර්ම මාර්ගයේ ඉදිරිය යනවා කියලා අපිට බලන් පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව බාහිරට බලන ප්‍රධාන ලක්ෂණය තමයි ඔහු සංඝයාට සලකන ආකාරය. සමහර තන් ධර්මඥානි ලැබනකොට හැදෙමඩ සායනහන්සේ ළමතක වෙනවා. හැදෙමඩ සායනහන්සේ කෙනෙක්ගේ අඩුපාඩුවකදී මුළු ශාසනයටම බනිනවා. සාමෙන් වහන්සේ කෙනෙක් පුද්ගලික අඩුපාඩුවක් තුල කලකිරෙනවා. නමුත් පිළිසහ සිවුරහරහා දකින්නේ මේ ඉන සාමිනහන්සේ විතරක් නෙවෙයි. දැන් සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා දකිනවා. ඒ ස්වාමින් වහන්සේලා නිසායි තමන්ට මේ ධම ලැබුණේ කියලා බලවත් කෘතඥතාවයක් ඇති වෙනවා. ඒ කෘතඥතාවයේ ස්වභාවයට බලාගන්න පුළුවන් අංගුත්තර නිකායේ හත්තිකාම උග්ග කියලා සූත්‍රයක් තියෙනවා. අනාගාමී ශ්‍රාවකේ ස්වාමින් වහන්සේලා එක කටයුතු කරද්දී කොහොමද ක්‍රියා කරපු ආකාරය කියලා බලාගන්න පුළුවන් සූත්‍රයෙන්. මෑත කාලයේ නිදර්ශනයක් තමයි එස්එන් ගෝයෙන්කා කියලා හිටියේ ඉන්දියාවේ ගෝයෙන්කා සෙන්ටර් එකේ එහෙම බාහමදේශන කරේ. එතුමාගේ චරිතය බලන්න. රටවල් 150කට වඩා එතුමාගේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා. එතුමාගෙන සාමිවහන්සේලා තිගෙන ගත්තා. නමුත් එතුමා සාමිවහන්සේට සලකපු ආකාරයෙන් බලන පින්තූර වලින් ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා සාමිවහන්සේලා සලකන ආකාරයේ මේ සම්බුද්ධ ශාසනය සජීවි කරන්නේ බුදුහාමුදුරු හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ තේරුම් ගත්තොත්. ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ සාමිවහන්සේලා හිටියොත්. අන්නේ සාමිවහන්සේලා සජීවි කරන්න ශක්තිමත් කරන්න තමයි උපරිම දායකත්ව දක්වනවා. ශ්‍රී ලංකාවේ බලනම් රාජ සමය කාලේ ඇතිවෙච්ච අවුරුදු 12ක මහණියක් කාලයේහි සාමිවහන්සේලා රැක ගන්න අපේ අම්මල තාත්තලා දරපු උත්සාහය ඔබ හරියට මෙතන තමගේ දරුවන් ගෙදර නිරහර අඬද්දී ඒ දරුවන්ට තියෙන කැමැති තරම් එවල දීලා සාමිවහන්සේලා ජීවත් කළා. ඊළඟට නෙවෙයි අතීතේ පටන් ශ්‍රී ලාංකික දෙමෝපියන් තමන්ට ලැබෙන පින්වත්ම ලස්සනම බුද්ධිමත්ම දරුවා මේ ශාසනේ පුරගෙන සමහර අය ඉන්නවා අමතක දෙනක් වාදනවත් වා බුද්ධිමත් වා සද්ධාන්තයි තමන්ට ඉන්නේ එකම පුතයි නමුත් සෝදානම ඕනෙලා පුතා පැවිදිනෝ නම් මහාන කරන්න පැවිදි කරන්න අමතක කැමති පින්නතුනේ මෙන්න මේක තමයි ධර්මයෙන් ඔබට හරියටම ධර්මයේ ප්‍රතිලාභය ලැබෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලන් තුන ලක්ෂණය. පුත්‍රයාණන් වහන්සේ කාලේ සරුත් හාමුදුරන්ගේ අම්මා තාත්තා තමයි බුදුරජාණන් වහන්සේගේ අම්මා තාත්තා හැරුණු කොට ලෝකෙ හිටිය වාසනාවන්ත මම තාත්තා දෙන්න. හැයි ඒ සරුත් හාමුදුරන් තව සහෝදර සහෝදර 6 දෙනෙක් හිටියා. ඔක්කොම හන්දෙනයි. හන්දෙනාම පැවිදුණා. හන්දේ නම රහතම. පින්වත්නි සසර ගැන පොඩි හරි අවබෝධයක් ලැබුණොත් දැන් තමයි ජීවන ජීවිත පරිවර්තනය. ඒ නිසා අපි අර කම්මසකට සම්මාදිතින් ආරම්භ කරන මේ සදහම් මඟ කෑම ටික කාලිවරි වෙලා භාජනය හොදනකොට ඒ භාජනේ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රථමයෙන් ආරම්භ කරන මේ නිවී සැන්සෙන මඟ අවසන් කරන්නේ පින්වත්නි. දිට්ඨේ දිට්ඨමත්තං ඇසර කුමක් හරි දැක්කනම් දැක්ක විතරයි කියන අවබෝධය. තමන්ට ඉන්න එකම දරුවා ආශාසනෙ පූජ කරන පරිත්‍යාගයේ සීලයෙන් තමයි ඔහුගේ මේ ආධ්‍යාත්මික ගමන් මඟ අවසන් වෙන්නේ. ඒ සාමයේ ගමන් මඟ යන්න නම් අපේ ළඟ ආරම්භයේ පටන්ම අවංක භාවය නුවණැති බව සමග මුසු වෙච්ච මෛත්‍රිය පරිත්‍යාග සීලය අපේ සමස්ත ජීවිතේ තුරම තියෙනට ඕන එහෙම දෙන්නා තමයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය හැම වෙන කලින් අපේ දෙන ප්‍රිය වෙන කලින් මේ ශාසනයෙන් අපට නිසි ලෙස ප්‍රයෝජනය ගන්නට පුළුවන්කම තියෙනවා. එනිම කටයුතු කරන්න තියෙනවා සර්ණින් ඔබ හැමතෙ ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරපු කරුණවලින් පින්තුන්ට යම් දහම් ගැටලුවක් අසන්නට තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි පින්තුනි, එහෙම නැත්නම් අපි මෙතනින් අවසන් කරනවා. අද අපි සාකච්ඡා කරපු ධර්ම දේශනාවෙහි කරුණු ටික හොඳයි මේ දැන් සම්මාස කියන්නේ කම්මසකත සම්මාදිට්ඨිය ගැන මේක බැලුවාම මේ ධර්මස්රණේ මේ සුතුමේ ඥානයේ විතරක් තිබ්බහම ඒ කියන්නේ පින් පව ගැනගෙන ඒ අවබෝධය ලබා ගන්න ඇති කියලා හිතෙනවා. ඒ දෙවෙනි සම්මාදිට්ඨියට තමයි තනිකරම මේ පංච උපාදාන පංචස්කන්ධේ මේ දකින්න ඕනේ. එතකොට මේ සම්මාදිට්ඨිය ගැන විස්තර කරනකොට අනිවාර්යයෙන්ම භාවනාව වශයෙන් භාවනාව කියන එක ඇත්තෙම අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. භාවනා කියන ලෞකික භාවනාවකුත් තියෙනවා, ලෝකතර භාවනාවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් කම්මසකට සම්මාදිට්ඨිය අදහගෙන කෙනෙකුට මෛත්‍රී භාවනා කරන්න පුළුවන්, ආනාපාන සතිය කරන්න පුළුවන්. කම්මසකට සම්මාදිට්ඨිය විතරක් ප්‍රයෝගික කරගෙන නැත්නම් ධ්‍යාන වට්ටම කරාම යන්න පුළුවන්. අභිඥා ලබා ගන්න පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරුවෝ ලබා ගත්තනේ අංශෙ. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත ඒ වගේම ආසිත කාය දේවල මේ වගේ අය භාවනා දිනු කරපුවාය. හිට භාවනා දිනු කරන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි. ආර්ය සමාධියට ලැබෝපයන් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා වර බුදුහාමරණ ශාวก පිළිසක් උදෑසන පින්නපාදේ යනකොට ටිකක් කලින් පින්නපාදේ වැලියා පරපාස්ථාවේදී වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ අසභවකට ගියා. ගිහින් වෙලාවේ ඒ අසභවයා ඉතින් බොහොම සුහඳව මේ ස්වාමීන් වහන්සේට පිළි අරගෙන මේ ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි අපිත් මෛත්‍රී වඩනවා. අපිත් අපේ ශ්‍රාවකයන්ට මෛත්‍රී භාවනාවෙන් කියනවා. බුදුරජාණන් වහන්සේත් මෛත්‍රී ගැන කියනවා. ඉතින් අපි දෙගොල්ලම සමානයි නේද කියලා. දැන් මේ භාවනාව වඩපුවානේ. එතකොට ලෝකතර සමාධිය විතරක් නෙමෙයි භාවනා කරන්නේ. බුදුදහම මොනවක්ද දන්නේ කියලා ලෝකෙන්ද භාවනා කරනවා. එතකොට මෙතෙන්දී අර ස්වාමීන් වහන්සේට උත්තරයක් දෙන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ නැවත බුදුහාම ළඟට ආවට පස්සේ මහසීර සදහන් කළා මේ වගේ කරුණා වෙනත් ආගමික අසභෝගෙදි සදහන් කළා කියලා. එතන බුදුහාමරෝ කියනවා, මහණෙනි බුදුදහමේත් මෛත්‍රිය තියෙනවා තමයි. භාවනාව ගැන සදහන් කරනවා. නමුත් බුදුදහමේ තියෙන මෛත්‍රිය නිවන අභිමුඛ කොටගෙන නිවන ඉලක්ක කොට තියෙන සමාධියක් මෛත්‍රී භාවනාවක් කියලා. එනිසා බුදුදහමේ කියන මෛත්‍රී භාවනාව මෛත්‍රියෙන් නතර වෙන්නේ නැහැ. බුදුදහමෙන් සඳහන් කරන අසුභ සංඥාව අට්ටික සංඥා වඩලා ආමේ ඇටසැකිල්ලක් පේනවා කියලා ඇටසැකිලි බලන්න නෙමෙයි බුදුදහමේ අට්ටික සංඥා වඩන්නේ. ඒක වඩන්නේ ජීවිතාවබෝධය ලබාගෙන සමථය දිනු කරලා විදර්ශනාවට පසුවීම සකස් කරගන්නේ කරන්නේ. එතකොට බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා කාරණයක් සඳහන් කරනවා. අර සමතකම ගහනකින් හිත සමාධිමත් කරගත්තට පස්සේ එතනක නවතින්නේ නැහැ. එතනකට තාට ධර්මතාවයක් විදියට විදර්ශනා වැඩෙනවා. එහෙම වැඩෙන්න නම් ඒ තම ආරම්භ කරපු ආධ්‍යාත්මික ගමන මැද සම්මා දිට්ඨියෙන් පටන් ගන්න තුලක් වෙන්නට ඕන. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පරිපදා ඥානං කියන ආකාරයට දුක පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් පටන් ගත්තෝ සම්මා දිට්ඨියක් වෙන්නට ඕන. සම්මා සීලයක් සමාධියක් වෙන්නට ඕන. එහෙම වෙච්ච කෙනා තමයි සමාධියෙන් ඉදිරියට ගිහිල්ලා ප්‍රඥාව කරා යමු වෙන්නේ. එනිසා බුදුදහමෙහි පංච නීවරණ දුරු කිරීමක් විතරක් නෙවෙයි සඳහන් කරන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ දුරු කරපු අය බුදුහාඳුර පහළවටත් ඉදියා. මේ නීවරණ දවසර දෙකකට නෙවෙයි. මහා කල් 84 දහසකට යටපත් කරපු අය ඉදියා. ඉතින් එවැනි ලෝකයකට තමයි බුදුහාඳුර පහළ වුණේ. එතකොට ඒ වගේ සමාධිය දිනු කරපු අසිත කාලදේවල මේ සිද්ධාර්ථ කුමාරය දැකලා ඇඬුවා. ඇඬුවේ ඔහුට පෙනේ ගියහ වළුවට වඩා දුරක් මේ කුමාරය යනවා කියලා. සහ ඒ මඟ තමන්ට දකින්න තමන් ජීවත් වෙන්නේ නැහැ කියලා ඔහුට දුක් වුණා. ඉතින් ඒ නිසා බුදුදහමේ නිවරණ පහකින් නවතින්නේ නැහැ. බුදුදහමේ නිවරණ හයක් ගැන කියනවා. අවිද්‍යා නිවරණය. ඒ නිසා සැබෑසමක් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ පංච නිවරණ දුරු කරා විතරක් නෙවෙයි. දාන සීල භාවනා ආදී පිළිල පුණ්‍ය ක්‍රියාවලින් අපිට නිවරණ කිසියම් ප්‍රමාණයකට දුරු කරන්න පුළුවන්. නම් සාර්ථකත්වයේ තියෙන කොයි තරම් දුරට අපි අවිද්‍යා නිවරණය දුරු කරාද කියන කාරණේ මත. ඇසට රූපයක් පේනකොට, කන්න ශබ්දයක් ඇහෙනකොට ඇත්තම ජීවිතේ මොකද වෙන්නේ කියන ජීවිත යථාර්ථය තේරුම් ගත්තොත් විතරයි, ඒ අනිත්‍යතාවයේ සැබෑසම තේරුම් ගත්තොත් විතරයි අපි මේ බුද්ධ ශාසනය ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. එහෙම දකින කෙනා දිනපතා මෝගේ කාලය වැඩි කරනවා සමාධි දර්ශන දෙකට. හිත සමාධිමත් කරන්න අනිත්‍ය සංඥා බලන්න තියෙන කාලය දිනෙන් දින වැඩි කරනවා. වේලාව කාලය තප්පරෙන් තප්පරේ හරි වැඩි කරගෙන ਉਹ සම්පූර්ණයෙන්ම මනස කර්ම වෙනකොට මනසේ අනිත්‍යතාවය ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න මනස හුරු කරගන්නවා. එහෙම හුරු කරපු කෙනාට අන්තිම මොහොතේ හරි ජීවිතයේ අන්තිම සිතුවිල්ල පහළ වෙන මොහොතේ හරි මේක හරියට ප්‍රත්‍යක්ෂ වුණොත් සමාධිය අවබෝධ ලැබිච්ච හිතේ බුධාවනේ කාලේ අන්තිම මොහොතේ මේ සිතුවිල්ල අනිත්‍යතාවයේ ස්කන්ධ පංචයේ හැටියට දැකලා සමුදේ වැය දැක්කොත් අන්තිම චුතිචිත්ත අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒ තැනැත්තාගේ මරණයත් නිවනත් පිරිනිවීමත් කියන මේ තුනම එක විට සිදුවන සමසේසී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඕනෑවට ස්ථානයක ද්‍රව්‍යයක පිළිසින ගන්න තරම් මානසිකත්වයක් ඔහු වෙන්නේ නැහැ. ඒ ඇති වෙන සිට එතනම නිරුදුන ආකාරය ස්කන්ධ පංචකයේ සම්බුදලා ඔහු එතනම දකිනවා. එනිසා ඇත්තටම ඔබ ඔබට ආදරේ නම් ඇත්තටම මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කැමති නම් හැකි තාක් දුරට සම්බුද්ධ දර්ශන වඩන්න. ඒ වැඩිම ආනිසංස ලෙසම ධර්මයේ සාන්දෘෂ්ටි බව නිසාම ඔබට මේ ජීවිතයේ ඔබේ සියලුම දැහැමි ලෞකික බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ තරම්ම මේ ආනිසංසය ප්‍රබලයි. ඒ නිසා ඔබ රූප සම්පත්තිය, නිරෝගී සම්පත්තිය, දරුවන්ගේ සාර්ථකත්වය, ධනය මේ හැමදේම කැමතිද? ඒක සාර්ථක වෙන්න ඉහළම ක්‍රමය තමයි මේ සමතේ දර්ශනා තුළම ඉන්න. ඒකෙන් අපට සියලුම ශක්තිය ලැබෙනවා. ඉතින් එහෙනම් කටයුතු කරන්න ඔබට ඔව් ප්‍රශ්න. නගරයේ මැත්තේ සතරමහා ධාතු වලට සම්බන්ධ කරගන්න. ඔව් ඇත්තෙන්ම විඥානීය සතරමහා භූත රූපේ තියෙන සම්බන්ධය හඳුන්වන්නත් එක තමයි ඒකේ තියෙන්නේ. මොකද දැන් අපි ස්කන්ධ පංචකයම නිතර සමුදේවය ස්වභාවයෙන් යුක්ත. ඒ කියන්නේ මානසින් සිටවිලක් ආවත් එතන රූපස්කන්ධයක් තියෙනවා. දැන් ඔබ රාත්‍රී සිහිනෙන් යමක් දැක්කොත් ඒ දකින වෙලාවේ සම්පූර්ණ මනින්ද්‍රියයි ධර්මාලම්බනයි ක්‍රියාත්මකව තමයි යන්නේ. සිතිවිල පහළ වෙන්නේ. එහෙම තිබුණත් සතර මහා භූත රූපත් ඕනාරික රූප විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතෙන් මේ කියන්නේ එක පැත්තකින් විඥාය නැමැති මනස කියන එක තියෙනවා, මනින්ද්‍රිය තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම සතර මහා බෝධ රූපත් එක්ක රූපේ පැත්තක් තියෙනවා. එතකොට නාමයේ රූපයේ දෙකත් එක්ක නැත්තම් අපි කියමු මනින්ද්‍රිය සහ ධර්ම ලම්බනත් එක්ක නැවත මනෝ විඥානය හටගන්නවා. එතකොට ඊළඟට හටගන්න ඊළඟ මනෝ විඥාණයට නොයන්නට අවිද්‍යාසහගතව නැවත අලුතින් විඥානයක් හටගෙන එළියට නොයන විදියට තමයි මේ දර්ශනය ඇති කරගන්න කියලා කියන්නේ. එතකොට සතරමහා භූත රූප කියලා කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතය තුළ තියෙන මේ භෞතික අත්දැකීම් විස්තර කරන්නේ මේ කියන්නේ. මනසට අරමුණ ආවත් ඒ මානසික අරමුණු ඕලාරික රූපාදී යම් කිසි රූප වලට සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතය කියන්නේ නාම රූප දෙක එකතුවක්. ඒ නිසා යක්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති කියපු ආකාරයට මේ නාම රූප දෙකම නිරුද්ධ වෙන්නට ඕන. ඒක සලකුණ තමයි අතනේ තියෙන්නේ. ඒ කියන්නේ අර එළියේ තියෙන සතර මහා ධාතු වල ඇතුලේ නිරූපණය. ඇත්තෙන්ම එළියේ දැන් බාහිරින් ඇත්තෙන්ම අපි සංඥා වේදනා දෙකනේ අපට එන්නේ. බාහිරින් අපි රූපයක් අරන් ආවා කියන්නේ ඇත්තම රූපයක් නෙවෙයි කියන්නේ. රූපය එතනම නිරුද්ධ වෙනවා. ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් එතනම නිරුද්ධ වෙනවා. ඒක ඇත්තෙම අපේ මනසට සම්බන්ධ වෙන්නේ සංඥා වේදනා දෙක. ඒතර සංඥා වේදනා දෙකෙන් තමයි ඇත්තම අපි හඳුනාගන්නේ. දැන් අපි ඇසට රූපයක් දක්වන අපි ගින්දරක් දැක්කයි කියමු. ගින්දර ඇත්තෙම අපි අතුරට ගන්නේ නැහැ. ගින්දර ඇහෙන් අතුරට ගත්තොත් මොකද වෙන්නේ? ඈ පිච්චෙනවා නේද? ඒකෙන් දෙන සංඥා වේදනා දෙක තමයි අපි ගන්නේ අතුරට. ඒ දෙකට තමයි මනින්ද්‍රිය ක්‍රියාත්මකව ඊළඟ අධ්‍යක්ෂමට යන්නේ අපි. එතකොට අන්‍ය අධ්‍යක්ෂම ලබන වෙලාවෙහි සංඥා වේදනා වල යථාර්ථය තේරුම් අරගෙන නැවත අලුත් විඥානයක් අවිද්‍යාසහගත නැවත ප්‍රතිසංධි විඥානයකට නොයන විදියට එතනම දිට්ඨි විඤ්ඤාණ ස්වභාවයෙන් නිරුද්ධ කිරීම සඳහා තමයි මේ උදාහරණය දක්වලා තියෙන්නේ. සංඊතරම අපේ ජීවිතය කියන්නේ ඉන්ද්‍රිය හයෙන් කුමාරයෙන් ගත්ත ස්කන්ධ පංචකයෙන් ක්‍රියාත්මක වෙනවා. එතන සතර මහා භූත රූප විතරක් නෙමෙයි සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙන තව රූප 24ක් තියෙනවා. දැන් අපිට බොහෝ වෙලෙ හිතෙන්නේ සතර මහා භූත රූපේ විතරයි ලෝකස්කන්ධය කියලා කියන්නේ. අවබෝධ දහමීට වඩා ගැඹුරින් විස්තර කරනවා. දැන් ඇසට තියෙන චක්කු ප්‍රසාදය, රූප ප්‍රසාදය, ඒ දේවලුත් මනෝපරියාපන රූප හැටියට සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ලක ගම නියෝජනය කරන තමයි එතනින් සතර මහා භූත රූප දක්වලා තියෙන්නේ. එනිසා සම්පූර්ණම ජීවිතයේ අවබෝධය සහ දුක නිදහස් වීම තියෙන්නේ මේ රූපස්කන්ධය ඇතුළම ස්කන්ධ පංචකයෙන්මයි. එනිසා තමයි බුදුහාමුදුර රෝහිතස සූත්‍රය දැක්වේ රෝහිත බ්‍රාහ්මණයට ඉමස්මින් ඉවබයා මැත්තේ කලබලෙ සසංගිම්හි ලෝකං කපණේ පේමි ලෝක සමුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමී පරිපදංච කියලා සම්පූර්ණ මේ බඹයක් පමණ වූ සංඥාසහිත වූ මේ ජීවිතය තුළම චතුරාර්ය සත්‍යම පනවල තියෙනවා. නාතු පුත්‍රයගලුත් කර්ම ඒවා විශ්වාස කරයි කියලා. කියන්නේ ඒවා පිළිපැදුවයි කියලා. එතකොට දැන් හම්දුනේ ඒගොල්ලන්ගේ තියෙන කාය භාවනාව, චිත්ත භාවනාව දැන් සත්‍යක සූත්‍රය වගේ ඒක වෙනස්ද බුදුහන්දුරම දේශනා කරන කාය භාවනාව චිත්ත භාවනාව? ඇත්තම මේකයි දැන් ඒගොල්ලන්ගේ එක එක මට්ටම් තියෙනවා. අපිට සම්පූර්ණ මේ මට්ටම මේකේ එකපාරම එකම රෝලකින් කියන්න බැහැ. නමුත් බුදුදහමේ තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය අදත් අපි බෞද්ධයන් හැටියට එක එක මට්ටම් වලින් තේරුම් ගන්න තියෙන්නේ. අපේ කම්මස්සකතා සම්මාදිට්ඨිය වුණත් හැම දෙනෙක්ගේම ඉහළම තලයේ කියලා කියන්න බෑ ඇත්තෙන්ම. දැන් අපි කර්මය ගැන දන්නවා, අපි සම්මාදිට්ඨිය අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියන අපි සාමාන්‍ය කියන්නේ. ඒක තමයි සාමාන්‍ය අපි කියන විදිය. නමුත් බලන්න සම්භාස සූත්‍රයේ කියවල බැලුවොත් ඔබට තේරෙයි. යම් කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනා මේ නැවත විඳින්නේ කියලා. යම් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක් කියලා කියනවා. නියත මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව කම්මස්සකතා සම්මාදිටිය සම්මාදිටිය. හැබැයි ආර්ය සම්මාදිටිය සාපේක්ෂව කම්මස්සකතා සම්මාදිටිය මිත්‍යාදිටිය. එනිසා කම්මස්සකතා සම්මාදිටියෙන් ආරම්භ කරන අපේ ඉතිරි නොනවති ආර්ය සම්මාදිටිය කරා යා යුතුයි. ඒකෙන් කියන්නේ නැහැ අද අපි කරන පින්කම් එක කරන්නේ නැහැ කියලා. දැන් මෙතන තන වරදින්නේ අපිට. දැන් මේක දැනගත්තු ගමම බොහෝ දෙනා තමන්ගේ වංචනික ධර්ම විදියට තමන්ගේ කපටි සිත තමන්ට කියනවා දන් දෙන්න ඕනේ ඔය දර්ශනාවලිය වටින්නේ කියලා කියනවා. ආන්දේ විදර්ශනාවක් කරන්නේ නැහැ, සමථයක් කරන්නේ නැහැ, අනුගාමී දානයක් දීලා සුගතිගාමී වෙනවත් නැහැ සමහර. එහෙම නොවන්නට ධර්මයේ වැරදි පැත්තෙන් අල්ලා නොගන්න විදියට ධර්මයේ වැරදි පැත්තෙන් අල්ලගත්තොත් සරපේ වැරදි පැත්තෙන් අල්ලගත්තා වගේ තමයි. ඊට පස්සේ නිවනේ අනුගාමී සුගතියට ලැබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම හත්තිගාම උග්ග කියන සූත්‍රය කියවන්න පුළුවන්. ඊටාම ලස්සන කරුණටක් කියනවා කොහොමද ආර්ය ශ්‍රාවකගේ තියෙන ලක්ෂණ කියලා. ඒ කරුණ අටෙන් එකක් තමයි ਉਹ කියනවා. ਉਹ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අනාගාමී කෙනෙක්. ਉਹ සාමාන්‍ය වහන්සේලා විතර දන් දීපු කෙනෙක්. සාමාන්‍ය වහන්සේලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ. සාමාන්‍ය වහන්සේ කෙනෙක් මුණ ගැහුණු ගමන්ම සාමාන්‍ය වහන්සේ දන්න ධර්ම කාරණයක් තමන් අහනවා කියලා. තමන් නැහැම නැත්නම් සාමාන්‍ය වහන්සේ තමන්ට නොකියනවා නම් තමන් දන්න ධර්ම කාරණයක් සාමාන්‍ය වහන්සේ කෙනෙකුට සඳහන් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ਉਹ කියනවා. මම නිතර මගේ නිවසේ සාමාන්‍ය වහන්සේලාට දානය දෙනවා. මම දාන දෙන්න කලින් දවසේ ඇවිල්ලා දෙවියෝ වෙවිලා. දෙවියෝ වෙවිලා මට කියනවා ගෘහපති ඔබේ නිවසේ හෙට දින දානට එන ස්වාමීන් වහන්සේලාගෙන් අහවල් ස්වාමීන් වහන්සේ පඤ්ඤා විමුක්ත කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ චේතු විමුක්ත කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ සද්ධා විමුක්ත කෙනෙක්. ධම්මානුසාරී සද්ධානුසාරී මෙහෙම කියලා අහවල් ස්වාමීන් වහන්සේ කෘතඥ කෙනෙක් කියලා මට දොස්සිර පුතඥන කෙනෙක් කියලා මට දෙවුරු වෙල කියනවා. මේ කියන්නේ ඊටන් කෙනෙකුට අනාගාමී කෙනෙකුට. ඔහු කියනවා මම එතකොට දාන දෙනකොට සායනාස්ත්‍රම් දාන දෙන්නේ කොහොමද? හොඳවට දැනගෙන සායනාස්ත්‍රේ කවුද කියලා හඳුනාගෙන. හැබැයි එහෙම දුන්නත් මම දාන බෙදනකොට කිසිම වෙනසක් නැතුව සියලුම ස්වාමීන් වහන්සේලාට සමසිතින් සමමෙතින් දාන දෙනවා කියලා. දාන බෙදනකොට පාත්‍රේ දිහා බලන්නේ මොන දිහා නෙවෙයි. එනිසා මෙන්න මේ අවබෝධයක් කරා අපේ ජීවිතය යන්නට ඕන. අපි ලබන ධර්මඥානය අපේ ධර්මඥානය සඳහා විතරක් නෙවෙයි, ඒක අපේ ජීවිත තුළින් සජීවී වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන්ට මේ දුකෙන් නිදහස් වෙන අවස්ථාව ලැබෙන්නේ. එනිසාම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. රැස් කරගන්න උතුම් පොඩි ධර්මයන් අපට මේ විඥාතීන්ට දෙවියන්ට උතුම් මොණියන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.